ධම්මචාරේ සුඛං සේති අස්මින් ලෝකේ පරම් හිච. සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද දින මේ සන්ධ්‍යා යාමේහි මේ නිවසට රැස්වෙච්ච පින්නතුන් බලාපොරොත්තු වන්නේ මේට තුන් මාසෙ කලින් මියගිය රෝස් බුද්ධිකාද සිල්වා මහත්මියට එතුමියගේ සසර ජීවිතයේ සුවපත් වන්නට එතුමියට පුණ්‍යානුමෝදනා පිණිස සිදු කෙරෙන ධර්ම දේශනාවයි මේ සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය ශ්‍රවණය කරලා අපේ හිතේ ඇති වෙලා තියෙන සංවේගය දුරු කරගන්නටත්, ඒ වගේම අපේ හිතේ ඇති කරගන්නා වූ පින් සිතිවිලි එමියගේ ඥාතිවරියට රෝස් මහත්මියට අනුමෝදන් කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ඉතින් මේ පින්කම සංවිධානය කරන ලක්ෂිත මහත්මයා බොහොම ඕනෑකමින් ඒ තමන්ගේ ආදරණීය සමාරාධිනිය සමග මේ දෙමව්පියෝ සහෝදර සහෝදරයන් කවුරුත් ඒ කරා සේව අද දින මේ පින්කම ඉතාම මැනවින් සංවිධානය කළ තියෙනවා. ඒ තමන්ගේ ආදරණීය ස්වාමි දිනේට පින් වැඩෙන විදියට එතුමියට කොහේ හෝ ඉඳගෙන මේ පින දැක සතුට වෙන්න පුළුවන් ස්ථානයක ඉන්නවනම් එතුමියට පින් අනුමෝදන් වන්නට පුළුවන් ආකාරයට මේ පින්කම මැනවින් සංවිධානය කළ තියෙනවා. එනිසා අපි විශේෂයෙන් ලක්ෂිත මහත්මයාටත් ඒ වගේම ආදරණීය දෙමව්පියන්ටත් මේ සහෝදර සහෝදරියන්ටත් අපි ආශිර්වාද කරනවා ඒ අය කරන මේ සත්පුරුෂ පින්කම පිළිබඳව. ඉතින් ඒ පින්කම සාර්ථක කරගන්නට මේ පින්තුන් බොහෝ අය දුර බැහැර ඉඳලා ඇවිල්ලා පින්කමේ කොටස් කරුවන් බවට පත් වෙලා ඉන්නවා. ඒක එකතකට ඔබේ ජීවිතයට ආලෝකයක්, අනිත් අතින් මේ නිවසේ පින්තුන්ට කරන්නා වූ ලොකු අනුග්‍රහයක්. ඒ ඇත්තන් සංවේගයට පත් වෙන අවස්ථාවේ ඒ ඇත්තන්ගේ දුක සංවේගය බෙදා ගන්නටයි ඔබ මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් එහිදී බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය ශ්‍රවණය කරලා අපේ හිත ඇති කරගන්නා වූ ඒ පින් සිතිවිලි ඒ ආදරණීය ඥාතිවරියට අප අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන් බෞද්ධයන් විදියට ඔබ දන්නවා අපේ ළඟම ඥාතියෙක් මිය ගිහි පස්කාරයේදී අපි මේ වගේ දාන ආදී පින් දාම් සිදු කරලා ස්වාමීන් වහන්සේලා දැකලා ධර්ම ශ්‍රවණය කරලා ඒ අපේ හිතට එන සංවේගය අපි දුරු කරගන්නවා. ඒක එකතකින් අපේ දුක අඩු කරගන්නට, අනිත් පැත්තෙන් මේ මියගිය කෙනාට පුණ්‍යානුමෝදනා කරන්නටත් මේක හොඳම අවස්ථාවක්. එකතකින් අපේ දුක අඩු කරන විතරක් නෙවෙයි, අනිත් පැත්තෙන් මේ මියගිය කෙනාට පින් අනුමෝදන් කරන්නටත් මේක හොඳම අවස්ථාවක්. අනිත් පැත්තෙන් අපටත් අපේ ජීවිතය ගැන තේරුම් ගන්න මේක හොඳම අවස්ථාවක්. එනිසා මේ කාරණා කිහිපයම එක විට සම්පූර්ණ වෙන අවස්ථාවක් විදියට අපට සඳහන් කරන්නට පුළුවන්. When we do this kind of activities, we generate positive energy in our mind, and also when we listening to Buddha's message, we can overcome suffering, and also we can transfer, we can share merits with the departed one. That is the thing that we do here. And also, when we are listening to Buddha's message, we can understand the nature of our life and what happens to our life. That is the thing that we are doing here. I appreciate your dedication and your generosity for your departed relative, Mrs. Dr. Rose Buddhika. Pinnutuni, kenek miyagi avasthavedi karanna ona katiyutu tamai me api attatama karanne. මේක ඉතාම අර්ථවත් දෙයක් අප මේ කරන ආකාරය. ඉතින් විශේෂයෙන්ම යම් කෙනෙක් මිය ගියාට පස්සේ අපි කරන ප්‍රධානම කාරණය තමයි අපේ දානමය වශයෙන්, සීලමය වශයෙන්, ධර්ම ශ්‍රවණයමය වශයෙන්, භාවනාමය වශයෙන් අපේ හිතේ පින් සිතිවිලි ඇති කරගෙන ඒ ඇති කරගන්නා වූ ආධ්‍යාත්මික ශක්තිය අපේ මියගිය ඥාතීන්ට අනුමෝදන් කරනවා. ඒ මියගිය කෙනා පින් බලාපොරොත්තුවකින් කිසියම් තැනක සිටිනවා නම් මේ පින් අනුමෝදන්ව සුවපත් වෙනවා. අපි මේ ජීවිත ගත කරනකොට අපට හිතෙන්නේ අපිට තියෙන මේ ජීවිතය විතරයි කියලා. නමුත් අපි මේ සතර බොහෝ දිග ගමනක් යන අය. ඒ යන ගමනේදී හරියට ට්‍රාන්සිට් එකක් වගේ තමයි මේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ. අපි දිග ගුවන් ගමනක යෙදෙනකොට මගදී ඇතැම් විට තැන් තැන්වල ටික කාලයකට නවතිනවා. අන්න ඒ වගේ තමයි මනුස්ස ලෝකයේ කියන එක බොහොම දිග කාලයක් නෙවෙයි ට්‍රාන්සිට් එකකට සමාන කරන්න පුළුවන්. අන්න ඒ අවස්ථාව ගත කරන අපට මේ මොනගෙහෙන ඥාතින් හැමදාම ඉන්නේ නැහැ. ඒක එක කලයි ඉන්නේ. අන්න ඒ අපෙන් වෙන් වුණාට පස්සේ අපිට කරන්න පුළුවන් එක දෙයක් තමයි ඒ මියගිය සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීම. ඒ පුණ්‍යානුමෝදනා කරන්න නම් අපේ හිත හුඟාක්ම කුසලෙන් ශක්තිමත් වෙන්නට ඕන. අපේ හිත හුඟාක් පිරිසිදු වෙන්නට ඕන. එකතකින් පරිත්‍යාග සීලීත්මේ වශයෙන්, අනිත් අතෙන් සීලමේ වශයෙන්, දානමේ වශයෙන්, ප්‍රඥාමේ වශයෙන්, සතිමත් බව වශයෙන් මේ කරුණ අපේ සම්පූර්ණ කරගන්නට ඕන. ඒකට ප්‍රධානතම දේ තමයි අපේ සතිමත් භවෙන් මේ මොහොතේ ඉන්නට ඕන. බාහිර රූපයක් Tamante පේනකොට ඇත්තටම අපි බාහිර රූපේ දිහා නෙවෙයි බලන්න ඕන. ඒ රූපේ බලනකොට Tamange හිතට මොකද වෙන්නේ කියලා බලන්න ඕන. අන්න ඒක තමයි අපේ දක්ෂතාවය කියලා කියන්නේ. අපි ඇතැම් විට පොඩි කෙනෙක් දුවන පනිනකොට හරි, ෆෝන් එකක් රින්ස් යනකොට හරි, වෙන කෙනෙක් කෑ ගහනකොට හරි අපි ආදීහා තමයි බලන්නේ නේද? ඇත්තටම බලන්න ඕනේ එතකොට අපේ හිතට මොකද වෙන්නේ කියලා. ඒක තමයි දක්ෂතාවය කියලා කියන්නේ. ඒක තමයි මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ. එහෙම ඉන්නවා නම් අපි කලබල වෙන්නේ කෙනෙක් දඟලනකොට හරි, කැමර ගහනකොට හරි අපි අපේ හිත ආරක්ෂා කරගන්නවා. ඉතින් විශේෂයෙන්ම මේ බණහන අවස්ථාවේදී ඔබ ඔබේ හිත රැකගත්තොත්, ඔබේ හිත අඛණ්ඩව කුසලයේ තියාගත්තොත්, ඔබේ හිත සතිමත් බවෙන් තියාගත්තොත් තමයි ඔබට හිතේ පිංසිතිවිලි ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ඇති කර ගන්නා වූ පින්සිතවිලි තමයි අපි මියගේ ඥාතින් අනුමෝදන් කරන්නේ. එනිසා ඒක දිගටම තමන්ගේ හිත මෛත්‍රියෙන් තියාගන්නට ඕන. අඩු ගානේ මේ අවස්ථාවේ හරි වෙන කෙනෙක් ගැන අමනාප වෙන්න එපා. හොඳට මෛත්‍රියෙන් මේ දරුවෝ හැම දිනෙකම සුවපත් වෙත්වා කියන ඒ සිතුවිල්ලෙන් ඉන්න. ඔබත් මේ කුඩා කාලේ මේ කාලේ ගත කළේනේ ඇවිල්ලින්නේ නේ. දැන් බොහොම තැම්පත්ත කුටුවල වාඩි වෙලා හිටියට ඔබ හැම දිනම පොඩි කාලේ ඔහම හිටපු අය තමයි. ඇතැමිට ඔයිටත් වඩා දඟලපු අය මේ පොඩි ළමයා ඇතැමිට හොඳයි. ඉතින් ඒ නිසා හිතන අර කරගන්න ඕනේ නෑ. ඒ දරුවෝ කෙරෙහි මෛත්‍රියෙන් සතුටෙන් ඉන්න. ඔබේම දුව දරුවන් කියලා හිතලා සතුටෙන් ඉන්න. ඔබ සංවර වෙනකොට දරුවෝ ටිකක් කල ගියාට පස්සේ සංසුන් වෙයි. තෙන්නතුනේ එතකොට අපි කියුවා මෙවැනි පින්කමක් අපි කරන්නේ එක අතකින් ඒ මියගේ ඥාතිවරයාට ඥාතිවරියට පුණ්‍යානුමෝදනා කරලා ඒ අය පින් බලාපොරොත්තුවකින් සිටිනව නම් තැනක ඒ අය සුවපත් කරවීම. ඒ දේ කරනකොට ජීවත්විල ඥාතින් විදියට අපට අපේ හිතේ යම්කිසි දුකක් තියෙනවා නම් ඒක කිසියම් පමණකින් අඩු කරගන්නට පුළුවන්. අනිත් දේ තමයි මේ මියගේ ඥාතිවරයා පිළිබඳව අපි එයාගේ ගුණ හිතන්නට ඕන. ඒ මියගේ කෙනාගේ ළඟ හොඳ ගතිගුණ තිබ්බනම් ඒව සිහිපත් කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම දේශනා කළා මියගිය කෙනෙක් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරද්දී ඒ මියගිය කෙනාගේ ජීවිතය තුළ තිබිච්ච හොඳ ගතිගුණ ගුණාංග සිහිපත් කරන්නට කියලා. ඒ කෙනා ජීවත් වෙද්දී කොයි විදිහේ හිතවත් ඔබට හිටියේද? කොයි වගේ විදියට දානය පුරුදු කරාද? කොයිතරම් ආකාරයට යට ශ්‍රද්ධාව තිබුණද? කොයිතරම් සීලවත් ජීවිතයක් ගත කරාද? අනිත් අයත් එක්ක කොච්චර සුහදව හිටියද? අනිත් අයට කොච්චර අවංකව කාලය ගත කළාද? යහළු මිත්‍රාදීන් වෙනුවෙන් කොච්චර කැප වුණාද? අන්නේ කරුණ ඔබ කිසියම් පමණකින් මේ වෙලාවේ හිතන්නට ඕන. එහෙම හිතනකොට අපේ හිතේ ලොකු මෛත්‍රියක් ඇති වෙන්නේ. අනේ එතනදී හිටිය කාලේ කොච්චර හොඳට අපිත් එක්ක සුහදව හිටියද? හොඳ ගතිගුණ තිබ්බ නේද? අන්න ඒ කරුණ අපි මේ වෙලාවේ හොඳට සිහිපත් කරගෙනයි මේ පින්කම කරන්නට ඕන. ඒක බුදුරජාන් වහන්සේ විශේෂයෙන්ම දේශනා කළා තියෙනවා. අන්නේ කරුණ අපට හිතනකොට අපේ ජීවිතයටත් මේක ආදර්ශයක් වෙනවා. ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ හරියටම පින්නතුනි කණ්ණාඩියක් අතර දෙනවා වගේ. මිර එකක් කැඩපතක් ඔබේ අතර දෙනවා වගේ ධර්ම ශ්‍රවණය කරනවා කියන එක. එතකොට කණ්ණාඩියක් අතර දුන්නාම අපිට මොකද වෙන්නේ? අපි හොඳට අපේ මූණේ තියෙන දේවල්, කොණ්ඩේ තියෙන දේවල්, ඇඟපතියේ තියෙන දේවල් හොඳට අපිට කණ්ණාඩියෙන් පේනවා. ඒ සාමාන්‍ය කණ්ණාඩියක් දුන්නොත් එහෙමයි වෙන්නේ. නමුත් ධර්මයේ නැමැති කණ්ණාඩිය දුන්නොත් මොකද වෙන්නේ? මේ බාහිර පිටතර පේන දේ විතරක් නෙවෙයි. මේ හැමෙන් වැහිලා තියෙන ඇතුළේ පැත්තත් අපට පේන ගන්නවා. භෞතික ශරීරය විතරක් නෙවෙයි අපේ මනසත් අපට පේන ගන්නවා. දැන් තමන්ගේ හිතේ තියෙන ලෝභයක්ද, දන් දෙන අදහසක්ද, කවුරු හරි කෙරෙහි අමනාපයක්ද නැත්නම් මෛත්‍රියක්ද කෙනෙකුට හිංසාවක් කිරෙන අදහසද තියෙන්නේ කෙනෙකු කෙරෙහි අනුකම්පාවක්ද මෙන්න මේ සිතිවිල්ල අපට පේනවා මේ සදහම් කැඩපත ධර්මයේ නැමැති කණ්ණාඩිය අපේ ජීවිතයට දාලා බලනකොට සම්පූර්ණෙන පිනතින බුදුදහම කියලා කියන්නේ මේ කණ්ණාඩියක් අපේ අතට දීම. අපි ඇත්තටම ජීවිතය ගත කරනවා කියලා කියන්නේ අපේ ගැන අපි අමතක කරලා බාහිර ලෝකය ගැන අපි හිතමින් කාලය ගත කිරීම. අපේ ජීවිතයේ නිතරම නැඹුරු වෙලා තියෙන බාහිරට බාහිර අය කරන වැරදි අඩුපාඩු ගැන තමයි අපිට නිතරම පේන්නේ. නමුත් ධර්මය දැනගන්න ගන්න මොකද වෙන්නේ? ඔව් අපට අපේ හිත පේන්න ගන්නවා. සරාගං වාචිත්තං සරාගං චිත්තං විපජානාති. හිත රාගයේ සහිතනම් රාග සහිත හිතක් කියලා පේනවා. වේතරාගං වාචිත්තං වේතරාගං චිත්තං විපජානාති. දැන් රාගය දුර වෙලා නම් දැන් මේ නැමේ රාගය නැහැ කියලා දන්නවා. සදෝසං වාචිත්තං සදෝසං චිත්තං විපජානාති. මේ වෙලාවේ තමන්ගේ හිතේ කවුරු හරි ගැන අමනාපයක් තියෙනවා නම් ඒකත් දන්නවා. මෛත්‍රියක් තියෙනවා නම් ඒකත් දන්නවා. මේ වෙලාවේ කෙනෙක් ගැන ඊර්ෂ්‍යාවක් නම් තියෙන එකත් දන්නවා. මේ වෙලාවේ තියෙන මුදිතා ගුණය නම් ඒකත් දන්නවා. ඊර්ෂ්‍යාව කියන එක දන්නව නේ නේ? සමහර කෙනෙකුට නම් හඳුනන්නේවත් නැහැ. ඒක දන්නේවත් නැති තරමට නෑ සමහර අය ගලගන්නේ. මේ තරම් හොඳයි ඉන්නවා. ඒක දන්නේ නැති තරමට හොඳයි. පින්නතුනේ මෙන්න මේව තමන්ගේ ජීවිතේට පේන ගන්නව. එතකොට ඒ මියගිය කෙනාගේ ළඟ තිබිච්ච ගතිගුණ අපි හිතනවා කියලා කියන්නේ අපිත් තේරුම් ගන්නෝ අපිත් අනිත් කෙනාට ප්‍රසාදයක් ඇති වෙන්න නම් අපේ ළඟත් හොඳ ගතිගුණ තියෙන්න ඕන. මෛත්‍රිය, දන් දීම, ඒ වගේම අනිත් කෙනා කෙරේ කරුණාව, බුද්ධිමත් බව මෙන්න මේ ගුණාංග තමන්ගේ ජීවිතයේ තිබ්බ පමණටයි අනිත් අය තමන්ට සලකන්නේ. අපි බොහෝ විට හිතන්නේ අපි හුඟක් ඉගෙන ගත්තොත් අපට හුඟක් සල්ලි තිබුණොත් අපේ රූපේ හුඟක් ලස්සන කරගෙන આવොත් අනිත් අය අපට සලකයි කියලා අපි හිතන් ඉන්නේ නේ. ඇත්තනම වැඩිපුරම තමන්ට සලකන්නේ අපේ ළඟ අභ්‍යන්තර ගුණාංග තිබ පමණට. ඒ කාටකින් දන් දීම පරිත්‍යාගශීලීත්වය, ඒ වගේම අනිත් අය කෙරේ කරුණාව, සිල්වන්ත බව, ප්‍රඥාව මේ වගේ ගුණාංග තිබ පමණටයි අපට අනිත් අය සලකන්නේ. ඒ විතරක් නෙමෙයි මේ ගුණාංග වලින් ඉහළටම ගියාට පස්සේ අපි ඉහළින් මේනේ ප්‍රඥාවෙන්, සතිමත් භවෙන්, ප්‍රඥාවෙන් සහ සතිමත් භවෙන් ඉන්නකොට අපිට අනිත් අය බාහිර අය සැලකුවත් එකයි නොසැලකුවත් එකයි. ඇත්තම පල්ලෙහා මට්ටමේදී තමයි අපි අනිත් අයගේ සැලකිලි බලාපොරොත්තු වෙන්නේ. අපි ඉහළට යනකොට ඒතර සැලකිලිම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇයි ඒ? අපේ ළඟ අභ්‍යන්තර ලොකු ගුණධමයක් වැඩිලා තියෙන්නේ. බාහිර ලෝකෙන් අපට ලොකු බලපෑමක් වෙන්නේ. බාහිර ලෝකෙන් තියා අපේ ශරීරය වෙනස් වුණත්, මේ ශරීරය මහලු වුණත්, ලෙඩ වුණත්, වයසට ගියත්, බොහොම දුර්වල වුණත් ඒ ශරීරය නිසාවත් අපි දුකටපත් වෙන්නේ. එතකොට අපි සඳහන් කළේ මියගිය කෙනෙක් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරනකොට ඒ මියගිය කෙනාගේ හොඳ ගතිගුණ සිහිපත් කරන්න, ඒ වගේම ඒ ගතිගුණාංග තමන්ගේ ජීවිතය තුලත් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්න. මේකත් මෙවැනි පින්කමකදී කරන්න ඕන දෙයක්. එතකොට ඒ කෙනාගේ ළඟ හොඳ ගතිගුණ තිබ්බනම් අපිට එකාතකින් හිතේ සතුටක්, ඒ හොඳ ගතිගුණ නිසා මේ තැනැත්තා මේ වෙලාවේ හොඳ තැනක ඉපදිලා ඇති කියන විශ්වාසය අපේ තියෙනවා. අපි දන්නවා කෙනෙක් මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්නේ මේ ආත්ම භාවයේ තියෙන අධ්‍යාපනයවත්, ධනෙවත්, ඥාති මිත්‍රාදීන්වත් නෙවෙයි. අපි අතට ගත්තු හැම දෙයක් මතහැරලා හිතට ගත්තු දේ විතරක් අරන් තමයි ඊළඟ භවයට යන්නේ. එතකොට මේ මියගිය කෙනාගේ ළඟ හොඳ ගතිගුණ තිබ්බනම් අපට විශ්වාසයක් තියෙනවා ඒ කෙනා මේ වෙලාවේ හොඳ තැනක ඉපදෙලා ඇති කියලා. අන්න ඒකිනුත් අපට යම්කිසි විදියක හිතේ සැනසීමක් ඇති කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වගේ තරුණ වයසේදී මියානෑගේ ලක්ෂණය තමයි සසර යම්කිසි විදියක කර්ම දෝෂයකින් මේ තත්ත්වයට පත් වුණාට එයා බොහෝ විට දුගතිගාමී වෙන්නේ. ඔබ අහලා ඇති ඇතැම් විට මෝහනය කළා සමහර අයගේ ගියාත්ම භව ගැන සාකච්ඡා කරන අවස්ථා තියෙනවා. ඒ බොහෝ අවස්ථාවල අනුතුරු වලින් මිය ගිහිපු අය නැවත මනුස්ස ලෝකයේ දිවි ලෝකයේ වැනි හොඳ තැන්වල ඉපදෙච්ච අවස්ථා ගැන සඳහන් වෙනවා. ඒකට හේතුව තමයි එයාගේ ලොකු කුසලයක් තියෙනවා සසර රැගෙන ආපෝ. ඒ අතර ප්‍රබල අකුසලකින් තමයි මේ තත්ත්වයටපත් වෙන්නේ. උනාට අර ලොකු කුසලයට ලොකු ඩැමේජ් එකක් වෙන්නේ. මේ ශරීරයට ඩැමේජ් එකක් උනාට අපේ ස්පිරිටුවල් එනර්ජි එකට ලොකු ඩැමේජ් එකක් වෙන්නේ. මේ ශරීරය අත්හරිනකොටම ඊට වඩා හොඳ තැනක එය ප්‍රතිසන්දි ගන්නවා. ඉතින් අන්නේ ගැන හිතලා අපට යම්කිසි විදියක මානසික සැනසීමක් ඇති කරගන්න පුළුවන් මෙවැනි පින්කමක දියවෙන සිද්ධියකුත් අපි හිතන්නට ඕනවා. ඊළඟ කාරණය තමයි මේ වගේ තරුණ වයස කෙනෙක් මිය ගියාට පස්සේ එයා ළඟින් ඇසුරු කරපු අයගේ යුතුයකමක් තියෙනවා. ඒ කෙනාගේ යම්කිසි සිතැඟි බලාපොරොත්තුවක් තිබුණා නම් ඒක ඉෂ්ට වෙන විදියට අපි යාට උදව් කරන්න. දැන් ඒ මිය ගිය බුද්ධකා මහත්මිය ඒ තමගේ ආදරණීය දියණියට හුඟක් ආදරෙන් හිටියා. ඒ වගේම මේ අම්මා තාත්තට හොඳට සෙනෙහසින් හිටියා. මේ ස්වාමි පුරුෂයාට ආදරෙන් හිටියා. සහෝදර සහෝදරියන්ට සහෝදර ප්‍රේමෙන් හිටියා. ඉතින් අන්න ඒ කරපු දේවල් ටිකට අපට උදව්වක් කරන්න පුළුවන් නම් අන්න ඒකත් ඒ මිය ගිය තැනැත්තියට කරන උදව්වක්. විශේෂයෙන් ඒ දරුවා හොඳට හැම දිනෙකම බලා ගන්නට ඕන. ඒ දරුවාගේ අනාගතයේ ඉහළම මට්ටමට එනකන් ඒ දරුවාට අවශ්‍ය කරන මඟ පෙන්වීම, ආරක්ෂාව, රැකවරණය, උපදේශනය ඒ සියල්ලක්ම අප ලබා දෙන්නට ඕන. ඒක තමයි ඒ මිය ගිය කෙනාට කරන උපකාරය. අනිත් දේ තමයි ඒ ස්වාමි පුරුෂයා ලක්ෂිත මහත්මයා ඇතුළු ඒ ඥාතීන්ට ඇති වෙලා තියෙන දුක අඩු වෙන විදියට මේ යහළු මිත්‍රාදීන් උදව් කරන්නටත් ඕන. විශේෂයෙන්ම අම්මා තාත්තා දෙන්නා ලොකු සංවේගයකට පත් වෙන මේ වෙනස්තාවකදී ස්වාමි පුරුෂයා හුඟක් සංවේගයකට පත් වෙනවා. ඉතින් මේ අය බොහෝ දෙනෙක් අපි දැක්කා ඒ අවසන් කටයුතු සිදු කරන මොහොතේ ඉඳන්ම බොහෝ දෙනෙක් මේ නිවසේ රැඳිලා ඉඳලා මෙයට උදව් කළා. ඒක ඉතාම සත්පුරුෂ දෙයක්. කෙනෙක් නැති වුණාම අපේ ශ්‍රී ලාංකික උරුමය තමයි ඒ අයට බොහෝම උදව් උපකාර කරන එක. ඉතින් ඒක මේ බොහෝ දෙනෙක් සිද්ධ කළා. අපි මේ හැම දිනාටම පින් දෙන වේ සම්බන්ධයෙන්. එනිසා විශේෂයෙන් අනිත් දරුවන් මේ අම්මා තාත්තා දෙන හොඳට බලා ගන්නට ඕන. ඉතින් දරුවා හදන අම්මලා තාත්තලා කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ දෙමව්පියන්ගේ දැස ඉදිරිපිට දූ දරුවන් මේ වගේ තත්ත්වයට පත් වෙනකොට කවදාවත් ඒ අම්මා තාත්තා කැමති නැහැ. බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒක. ඉතින් බලාපොරොත්තු නොවෙච්ච මේ දේ සිද්ධ වෙච්ච අවස්ථාවේදී අපි ඒ දෙමව්පියන් තනි නොකර එයාට පුළුවන් තරම් එයාගේ මානසිකත්වය හොඳින් තියන්නට උදව් කරන්නට ඕන. ඉතින් මං හිතන්නේ තව දූ දරුවන් ඉන්න නිසා මේ දෙමව්පියන් ලොකු සැනසීමක් ඇති කරගන්න පුළුවන්. ඉතින් අපි දන්නවා සමහර ලාදී එකම දරුවා හිටපු තැන්වල මේ පෙනුතුණු දැකලා ඇති නේද? ඒ අම්මට තාත්තට ඇතැමිට එකම දරුවා ඉන්නේ. එකම දරුවා හිටපු තැන්වල ඒ දරුවා හිමි වෙනවා අපේ අම්මට තාත්තට. ඉතින් එයාටින් මේ දෙමව්පියන්ට යම්කිසි සැනසීමක් ඇති කරගන්න පුළුවන්. මේ අනිත් දරුවන්ගේ මුහුණ දිහා බලනකොට, ඒ සිඟිති දියණිය දකිනකොට තමන්ගේ හිතේ දුක සංවේගය කිසියම් පමණකට අඩු කරගන්නට පුළුවන්. අනිත් කාරණේ තමයි පින්වතුනි අපේ ජීවිතයේ ස්වභාවය අපි තේරුම් ගන්නට ඕන. අපි හිතන්නේ අපි හුඟක් ඉගෙන ගත්තොත්, ගෙදර හොඳට ආරක්ෂා සේතව හදාගත්තොත්, වැක්සින් එක එහෙම ගහගෙන තියනවා නම්, ඉන්ෂුරන්ස් එකක් එහෙම දාලා තියනවා නම් අපිට බේරිලෙන්න පුළුවන් කියලා අපි හිතන් ඉන්නේ නේ. ඒ වගේනොත් කිසියම් පමණක පින්වතුනි රැකවරණයක් අපට ලැබෙනවා. 10%ක 25%ක විතර ආරක්ෂාවක් අපට ලැබෙනවා. නමුත් ඊට වඩා 70%ක විතර බලපෑමක් තියෙන්නේ අපි කරන කර්ම ශක්තිය. අන්නේ කර්ම ශක්තිය ඉහළම මට්ටමේ තියාගන්න තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. එකwidehatකින් අපි කල්පනා කරන්න ඕන අද අප මේ ජීවිත ගත කරන්නේ සසර හුඟක් පින්කම් කරලා. ඒ පින්කම්වල ආනිසංස විදියට තමයි මේ ජීවිතේ ලැබලා තියෙන්නේ කියන එක අපි අමතක කරන්න හොඳ නැහැ. බොහෝ විට මේ බටහිර සමාජයේ ඉන්නකොට අපිට මේක අමතක වෙනවා. අපි සසර පින් කළා කියලාවත් මතක නැහැ. ඒ විතරක් නෙවෙයි ඒ පින දවසින් දවස අඩු වෙනවා කියන එකවත් අපි දන්නේ නැහැ. අපි මේ ලොකු මුදලක් උපයාගෙන ලොකු හෝටලෙක ඉන්නවා වගේ මේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ. එක දිනකටම මේ මුදල වැය වෙනවා අපේ. අන්නේ වැය වෙනවත් එක්ක මේක රිනියු කරන්න ඕන අපි. ඒක එක්ස්පයර් වෙන කලින්. අන්නේ ඒක තමයි ඊටාම ප්‍රබල කුසල් දහම් කරන්නට ඕන. එහෙම කියනකොට ඔබට හිතේ යැතමෙට ඔබ දන් දෙනවා, අනිත් අයට උදව් කරනවා, සතුන්ට කෑම දෙනවා. මේ වගේ දේවල් ඔබේ හිතට මතකට එන්න පුළුවන් නේද? නමුත් පින්නතුනි බලන්න අපි මේ පින්කම් කොයි තරම් ශක්තිමත්ව කරනවාද කියලා බලන්න තම තමන්ට වංගෝ. යම්කිසි පින්කමක සාර්ථකත්වයේ බලන්නේ ඒ පින්කමක අවසානයේදී තමන්ගේ හිතේ ලෝභය, මාන්නය, සංඛය දෙටි අඩු වෙන්නට ඕන. පින්කමක් කරලා ඒ පින්කමේ සාර්ථකත්වය බලන්නේ ඒ පින්කමට ආපු පිරිසවත් පින්කමේදී පූජා කරපු බඩු මුට්ටු වල ප්‍රමාණයවත් පින්කම පිළිබඳව අනිත් අය ප්‍රශංසා කරපු ප්‍රමාණයවත් නෙවෙයි. පින්කම කානිසංශයේ සපුරාම රඳා පවතින්නේ ඒ කුසල කර්මය කළ ඉවරුණාට පස්සේ කොයිතරම් දුරට අපේ හිතේ ලෝභකම අඩු වුණාද? කොයිතරම් දුරට මාන්නය අඩු වුණාද? කොයිතරම් දුරට දිට්ඨිය, සක්කාය දිට්ඨිය අඩු වුණාද කියන කාරණේ මත. එතැන් සිට මේක අපට හිතෙන්නේවත් නැහනේ. අපි ලොකු පින්කමක් කළා. ඔබත් දැක්කද අපේ පින්කම මෙච්චර පිරිසක් ආවා. හාමුදුරු හුඟක් අපි ගැන වර්ණනා කළා. මේ ටික තමයි අපි අන්තිමට අල්ලගන්නේ. ඒකෙන් පේනවා අපේ පින් තරම් ශක්තිමත් නැහැ කියන එක. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්කමක සාර්ථකත්වයේ බලන්නේ ඒ පින්කම ඉවර වෙලා තමා නිහඬ වෙන්නකොට බලන්න. මේ පින්කමෙන් පස්සේ මගේ ළඟ තිබෙච්ච තෘෂ්ණාව කොච්චර අඩු වුණාද? කොයිතරම් මගේ සක්කාය දෘෂ්ටි අඩු වුණාද? කොයිතරම් මගේ මාන්නය අඩු වුණාද කියලා බලන්න. මෙන්න මේක තමයි පින්කමක සාර්ථකත්වයේ පින්කමක ප්‍රබලත්වය බලන සාධක. පින්නතුනි මෙන්න මේ විදිහට පින්කම් කරනකොට අපට යම්කිසි විදියක අපේ කුසල කර්ම ශක්තියෙහි දුර්වල බවක් තියෙනවා නම් ඒව හුඟක් අපට අවම කරගන්න පුළුවන්. අපට තියෙන ලෙඩ දුක්, මාර්ග බාධක, නොයෙක් විදිය අපල මේ හුඟක් දේවල් යටපත් කරගන්න පුළුවන් අපි හොඳට ශක්තිමත්ව පින්කම් කරනවා නම්. විශේෂයෙන්ම අපට තියෙන ලෙඩ දුක් සහ මාර්ග බාධක. සමහර මරණ තියෙනවා පින්නතුනි වළක්වන්න බැරි ඒවා. ඒක සාමාන්‍ය කර්ම වලින් නෙවෙයි බුදුරජාණන් වහන්සේ කෙනෙකුටවත් බලපෑම් කළ වළක්වන්න බැරි කර්ම තියෙනවා. ඔබ හැලදී බුදුහාමර ජීවත් වෙච්ච කාලේ ශාක්‍ය වංශිකයන් රාශියක් ඝාතනය කළා විදුඩුබ කියලා කුමාරෙක් ඇවිල්ලා. බුදුරජාණන් වහන්සේ තුන් පාරක් උත්සාහ කළ මේ මරණය වළක්වන්න. කොසල් රජතුමාගේ පුතේ කිරේ විදුඩුබ කියලා. මේ විදුඩුබ කුමාරයා මුළු ශාක්‍ය වංශයක් ඝාතනය කළා, සම්මූල ඝාතනය කළා. බුදුහාමුදුරුවෝ තුන් පාරක් උත්සාහ කර මේක වළක්වන්න බැරි වුණා පින්නතුනි. බුදුහාමුදුරුවෝ නිහඬුණේ ඊට පස්සේ උන්වහන්සේ දැක්ක මේක වළක්වන්න බැරි කර්මයක් කියලා. නමුත් සමහර කර්ම තිබුණ වළක්වන්න පුළුවන් ඒවා. ඔබ අහලා ඇති ඔබ නිතර අහන අභිවාදන සීලිස්ස ගාථාව. භාගතුන් වහන්සේ ජීවමාන කාලේ එක්තරා කුඩා කුමාරයෙක් හිටියා අවුරුදු 7ක මේ සත්හැවිලි දරුවා දින 7ෙන් මරණයට පත් වෙන තිබුණ ලොකු මාරක අනතුරක් තිබුණා. බුදුරජාණන් වහන්සේ දැක්ක මේ දරුවා මේ දරුවා මේකෙන් වළක්වන්න පුළුවන් කියලා. උන්වහන්සේ කලේ ස්වාමීන් වහන්සේලා ලවා මේ දරුවාට 7 දවසක් පිරිත් කියවුවා. 7 දවසක් පිරිත් කියවලා ස්වාමීන් වහන්සේලාට හොඳට පසඟ පිටුවල වැඳෙව්වා. වන්දනා කළා. අන්නේ පිරිත් ධර්ම ශ්‍රවණය කිරීම සහ අර වන්දනාව නිසා ඔබ විශ්වාස කරනවද අර දවස් 7න් මරණයට පත් වෙන හිටිය දරුවා අවුරුදු 120ක් ජීවත් වුණා. ඒ නිසා අපි වැඩිහිටියෙකුට වඳිනවා කියන්නේ පින්තුණින් නිකන් දෙයක් නෙවෙයි. ඔබේ දරුවා ලවා ඔබට වන්දවන්නට ඕන. ඇයි ඒ? ඔබට ගෞරවයටද? ඔබට ගෞරවයට නෙවෙයි දරුවාට දිගාසිරි ප්‍රාර්ථනා කළා. ඒ දරුවා අම්මගේ තාත්තගේ කකුල් දෙක අල්ලලා වඳිනකොට ඒක වැඩිහිටියන් වන්දනා කිරීමක්. ඒක දරුවාට දිගාසිරි ලබන හේතු වෙන කාරණයක්. කුඩා කාලේ පටන්ම දරුවෝ ගුරු කරවන්නට ඕන අම්මට තාත්තට වන්දනා කරන්න. අම්මට තාත්තට විතරක් නෙවෙයි නිවසේ වැඩිහිටි සහෝදර සහෝදරියන්ටත් වඳින පුරුදු කරන්න ඕන. හැමදාම හවසට පුළුවන්. අයියලා අක්කලා ඉන්නවා නම් පොඩි නංගිල මල්ලිට කියලා වන්දවන්නට ඕන. ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කම හොඳට ගෞරවයෙන් පසඟ පිහිටුවලා වන්දවන්නට ඕන. කයින් විතරන්නේ පුළුවන් නම් සාදු සාදු කියලාම වන්දනා කරන්න කියන්න. ඒකෙන් පින්නතුනි ස්වාමීන් වහන්සේ කෙනෙකුට ලැබෙන වාසියක් නැහැ. ඒකේ ප්‍රතිලාභයේ බෙනිෆිට් එක ලැබෙන්නේ දරුවට. ඒ දරුවාගේ ලොකු කුසලයක් දිනු වෙනවා. ස්වාමීන් වහන්සේ කෙනෙක් කොහේ දැක්කත්, පිළිම වහන්සේ නමක් කොහේ දැක්කත් දරුවෙකු ලාව වන්දවන්න. ඒක මගහරින්නේ මේක ලොකු කුසලයක්. ඒක දරුවාට ඔබ කරන ලොකු උපකාරයක්. දරුවට අධ්‍යාපනය ලබා දෙන එක විතරක් නෙවෙයි, කන්න බොන දෙන එක විතරක් නෙවෙයි, දරුවා රැක ගන්නට ඕන කර්ම දෝෂවලින්. එනිසා දරුවන් ලවා විශේෂයෙන් වැඩිහිටියන්ට වන්දනා කරවන හොඳට පසඟ පිහිටවල වන්දවන නිකන් ආවට ගියට නෙවෙයි. ඔබ දැකලා ඇති බුරුමේ අය, බුරුමේ තායිලන්තයේ අය, ඒ වගේම වියට්නාම් අය ඔබේ යාළුවෙම ඉන්නවා නම් දැකලා ඇති ස්වාමීන් වහන්සේට වන්දනා කරන හැටි. ඉතාම ගෞරවයෙන් ගියා වඳින්නේ ස්වාමීන් වහන්සේලාට. මෙහි උපදෙස් ළමයිසුත් එහෙමයි. ඉතින් අන්නේ පුරුද්ද අපේ අතීතයේ පටන්ම තිබ්බා. ඒක හොඳට පින්නතුනේ කරන්නට ඕන. මේ අභිවාදන සීලස්ස ගාථාව ස්වාමීන් වහන්සේලා සජ්ජහනය කරන්නේ කියව වඳින කොටේ දාර අවුරුදු 120ක් ජීවත් වෙච්ච අර කුමාරය වෙනුවෙන් බුදුහාරු කියපු ගාථාවේක අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බව බලං. නිතර වැඩිහිටියන්ට අපචායනය කරනවා නම් වන්දනාමාන කරනවා නම් වැඩිහිටියන් පුදනවා නම් ඒ දැනත්තා කරුණු හතරකින් ඒකේ ආනිසංස ලැබෙනවා. මොනවද ආනිසංස? ආයු වන්නෝ සුඛං බලං. ආයුෂ ලැබෙනවා, දිගාසිරි ලැබෙනවා. වන්න ශරීරේ ලස්සන වෙනවා. සුඛං සැපේ ලැබෙනවා, බලං බලේ ලැබෙනවා. ඒ නිසා මේ පින්කම් කරනකොට පින්නතුනි හොඳට ලස්සනත් වෙනවා. නිරෝගී වෙනවා, හිත ලස්සන වෙනකොට ශරීරත් ලස්සන වෙනවා. එතකොට බාහිර ආලේප වැඩිපුර ගන්න ඕන වෙන්නේ නැහැ. ස්වභාවයෙන්ම තමයි ලස්සන වෙනවා. පින්නතුනි මෙන්න මේවා අපි පිළිපදිනට ඕන අපේ තියෙන අනතුරු වලින් අපිට වළක්වා ගන්න. ඒ වගේම දානමය පින්කමක් කරනවා නම් ඒක ඉතාම මනවින් සකසා ගෞරවයෙන් කරන්න. යමක් කෙනෙකුට දෙනවා නම් දරුවෙකුට දුන්නත් කෑම එකක් දුන්නත් අත් දෙකෙන්ම දෙන්න එක. අපට අත් දෙකක් ලැබිලා තියෙන ඇයි? යමක් දන් දෙනකොට අත් දෙකෙන්ම දෙන්න ඕනේ ඒකයි. ඒ අත් දෙකෙන්ම දෙන්න තමයි අත් දෙකක් හම්බෙලා තියෙන අපට. ඒ නිසා අපි නොතුනි විශේෂයෙන් පරිත්‍යාගයක් යම්කිසි කෙනෙකුට කරනවා නම් අත් දෙකෙන් මේක දෙන්න. එතකොට ලොකු මෛත්‍රියක් තමන්ගේ වැඩෙනවා. අනිත් දේ තමයි සිල්වන්ත භාවය. නිතරම කායික වාචික සංවරය ඇති කරගන්න. කයින් යමක් කරනකොට ශරීරයෙන් යමක් කරනකොට නැවත නැවතත් හිතන්නේ මේ දේ නිවැරදිද කියලා බලල කරන්න. වචනෙන් යමක් කතා කරනකොට නැවත නැවතත් හිතන්නේ මේ වචනේ කතා කිරීමෙන් තමන්ට අනුන්ට යහපතක් වෙනද කියලා බලන්න. හොඳට සතිමත්ව සිහියෙන් නුවණින් කය වචනය හසුරවා ගන්න. මේකට තමයි සිල්වන්ත භාවය කියලා කියන්නේ. විශේෂයෙන් අපේ නිතර රකින ප්‍රාණඝාතාදී අකුසලෙන් වැළකෙන අපේ නීති සීලවන පංච සීලය හොඳට ආරක්ෂා කරගන්න. ඒ පංච සීලය ආරක්ෂා කරන්න කරන අපේ ජීවිතේ ලොකු ගුණයක් දිනු වෙනවා. ඒ පංච සීලෙන් එකක් ගන්න බලන්න බොරු කීමෙන් වැළකෙනවා නම් බලන්න. අකුසල වල ප්‍රධානතම පල්ලෙහාම මට්ටමේ අකුසල විදිහට සලකන්නේ බොරු කීම කියන එක. අපි ඇතැමිට අඩුවෙම සලකාලා බලන්නේ ඒක නේද? නමුත් සියලුම ගුණාංග වලට කලින් බලන්නේ කෙනෙක් කොච්චර සත්‍යවාදී කියලා බලන්නේ. කොච්චර ඇත්ත කතා කරන කෙනෙක්ද, අවංක කෙනෙක්ද කියන එකයි බලන්නේ. ඒ ගුණාංගයේ පිරුණොතෙන් එයාගේ ළඟ අනිත් කිසිම ගුණාංගයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා සත්‍යවාදී බව පිනුතුන ඉතාම වැදගත්. එතන ඉඳන් සොරකම් කිරීමෙන් වැළකීම, සත්වඝාතනයෙන් වැළකීම, මේ ආදී අඩුපාඩු වලින් ටිකෙන් ටික අපි දුර වෙන්නට ඕන. එහෙම සිල්වන්තුණු පමණට අපි ගැන හිතනකොට අපිට ලොකු සතුටක් එනවා. ඊළඟට පින්නතුනි බුදුරජාන් වහන්සේ දේශනා කරා මේ ලෞකික මට්ටමේ ඉඳලා කරන්න පුළුවන් ඉහළම පින්කම මොකද්ද කියලා. ඉහළම කුසලය මොකද්ද කියලා. සාමාන්‍ය ලෞකික මට්ටමේ ඉහළම කුසලය මොකද්ද? දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවලින් දානේ ආනිසංසදායි දෙයක්, ඒ වගේම සංඝසතු දානමේ පින්කම් ඊටත් වඩා ආනිසංසදායි ඉහළට යනවා. සීලය ඊටත් වඩා ආනිසංසදායි. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා පින්නතුනි ඉහළම කුසලයේ විදිහට සලකන්නේ මොකද්ද? මෛත්‍රී භාවනාව. සියලු සත්ත්ව සුවපත්ත්වා කියලා ප්‍රාර්ථනා කිරීම. අපි කොච්චරනම් මේ පින් අපේ ජීවිතේ වඩලා තියෙනවද බලන්න. සියලු සත්ත්ව සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා හැකියතාක් සිහි කරන්න. මෙන්න මේක තමයි තමන්ගේ කුසලය ඉහළටම දිනු කරගන්න පුළුවන් ක්‍රමය. මේක තමයි තමන්ට තියෙන අපල උපද්දරව මාර්ග බාධක, තමන්ට තියෙන අනතුරු දුරු කරගන්න කැමති නම් ඉහළම ටෙක්නික් එක තමයි බුදුදහමේ කියන මෛත්‍රී භාවනාව වඩන්න. එක විනාඩියකින් පටන් ගන්න. එක විනාඩියෙන් පටන් අරන් විනාඩි 2 විනාඩි 5 විනාඩි 10 විනාඩි 20 මෙහෙම කරන දිගට. මුලදී අපි වාඩි වෙලා කරන්නේ ටික කලක් ගියාට පස්සේ ඇවිදින කොටත් කරනවා, ව්‍යායාම කරන කොටත් කරනවා, කෑම වෙන කොටත් කරනවා, ගෙදර අතුපතු ගන්න කොටත් කරනවා, රැකියාව කරන කොටත් කරනවා. හැම තැනදීම මෛත්‍රී වඩමින් කරන්නේ. සියලු සත්ත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. මේක කාලයක් වඩනකොට පින්නතුනේ තමන්ගේ ජීවිතේ ලොකු පරිවර්තනයක් වෙනවා. මොකද පරිවර්තනය තමන්ට අනිත් හැම දරුවෙක්ම පේන්නේ මගේම දරුවෙක් කියලා පේන ගන්නවා. අද ඇතැම් විට ඔබේ ළඟේ ඔබේ ළමයා විතරයි ළඟින් තියාගෙන ඉන්නේ නේද? ඔබ හරියට මෛත්‍රිය වඩනවා නම් ඔබේ ළමයා කවුද කියලා, ඔබේ ඥාති ළමයා කවුද කියලා බලාගන්නවත් බැහැ. ඇතැම් විට ඔබේ ළඟ ඉන්නේ වෙනත් ළමයෙක් තමයි ඉන්නේ. ඒ කරුණා මෛත්‍රිය අනිත් කෙනාට දැනෙනවා, අනිත් ළමයා ඇවිල්ලා ඔබ ළඟින් වාඩි වෙනවා. ඒ මට්ටමටම පින්නොත්ින් මේ මෛත්‍රිය දිනු වෙනවා. ඒ නිසා ළමයින් හුඟක් ඉන්නවා නම් ඔබේ ළමයා කියලා වෙනත් කෙනෙකුට හඳුනා ගන්න පුළුවන් නම් ඔබ අදක්ෂයි. ඔබේ ළමේ ඔබේ මැංගිය ඇවිල්ලා දැවටිලා ඉන්නවා නම් ඔබ දක්ෂයි කියලා හිතන්න එපා. ඔබ අදක්ෂයි, ඔබ ෆේල්. එතෙන්දී ඔබේ ළමයට නිදහසේ ඉන්න දෙන්න. ඒ විතරක් නෙවෙයි වෙනත් ළමයෙක් ඇවිල්ලා ඔබේ තුරුලේ ඉන්නවා එදාට. ඒක තමයි යථාර්ථය. මෛත්‍රියෙන් ඉහළට යන පිනතුනි මේ ආකල්පය අපේ ජීවිතේ වැඩෙන්නට ඕන. මෙහෙම ගිහිල්ලා මේක ඉහළම ප්‍රතිඵලය මොකද්ද? කරණීමේත සූත්‍රයෙන් දැක්වෙනවා. මාතායතානි යම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ බුතේසෝ මාන සම්භාවය පරිමාණම්. අම්ම කෙනෙක් තමන්ගේ එකම දරුවාට දක්වන සෙනෙහස විදියට ලෝකයේ අනිත් හැම දරුවා කෙරෙහිම බලනවා. මෙන්න මෙහෙම ඉන්නකොට පින්නතුනි තමන් අනිත් දරුවනොත් තමන්ගේ දරුවෝ වගේ බලනවා. දරුවෝ හුඟක් ඉන්නවා නම් ඉන්න තැනදී බලන්නේ අඩුපාඩුම තියෙන ළමයා තමයි බලන්නේ. ඒ දරුවාට තමයි පිහිට වෙන්නේ. ඔබ අහලා ඇති ඇතැම් විට මානව විද්‍යාව ඉගෙන ගන්නවා නම් සත්‍යයන්ගේ චර්යා හැම ඉගෙන ගන්නවා නම් ඔබ අහලා ඇති වඳුරන් රේලවුන් වැනි සත්‍යයන් ඉන්නවා. ඒ සත්තු පාරක හිමින් ඉන්නකොට ලොකු අනතුරක් ආවතින් ඒ සත්තුන්ගේ කුඩා සත්තුත් එක්ක ඉන්නකොට ලොකු අනතුරක් ආවතින් ඒ වඳුරන් රේලවුන් කරන්නේ මොකද්ද? ළඟම ඉන්න පැටියා තමයි ගන්නෙ. ළඟම ඉන්න පැටියා අරගෙන ගහට යනවා. පස්සේ තමයි පැටව ටික මාරු කරගන්නේ. මගේ පැටියා තමන්ගේ පැටියා කවුද කියලා මුලදී බලන්නේ නැහැ. ගන්නේ ළඟම ඉන්න පැටියා තමයි ගන්නෙ. අරගෙන එකපාරට ගහට ගොඩ වෙනවා. පස්සේ තමයි අම්මල තාත්තල බේරගන්නේ. නමුත් මිනිස්සුයන් නම් කොහමද? තමන්ගේ ළමයා තමයි බලන්නේ ඉස්සෙල්ල ගන්නනේ. සමහර තැන්වල තියෙනුනේ අපට වඩා සතු ඉදිරියෙන් ඉන්නවා. ඉතින් ඇත්තටම බුදුදහමේ මෛත්‍රිය කියලා කියන්නේ යම් කිසි දරුවෙකුට අඩුපාඩුවක් තියෙනවා නම්, දරුවෙක් අඬනවා නම් අන්නේ දරුවයි අතර ගන්නෙ. දරුවෙක් ලෙඩ වෙලිනවා නම් ඒ දරුව තමයි බලන්නේ. දරුවෙක් ආබාධිත නම් ඒ දරුව තමයි ගැන තමයි අවධානයෙන් ඉන්නේ. ඒ දරුවාට කරදරයක් වේද කියන බලාපොරොත්තුෙන් තමයි ඉන්නේ. උදව් කරන්නේ ඉන්නේ. පින්නොත්නේ මෙන්න මේ මෛත්‍රිය සිටවිල්ල දිනු වෙනකොට අපේ හිතේ කොච්චරනම් කුසල් වැඩෙනවද? මේ මානසිකත්වයට අපේ හිත આવතින් අපට පුළුවන් ද ලෝභ කමෙන් ඉන්න? අපට පුළුවන් ද ග්‍රීඩි වෙන්න? අපට දැඩි ලෝභයෙන් ඉන්න බෑ පින්නොත්නි. අපි මේ ආකල්පයේ තියනවා නම් අපට පුළුවන් ද අනිත් කෙනෙක්ගේ මාන්නෙන් ඉන්න? අනිත් කෙනෙක්ගේ දිනුවට පුළුවන් ද අපට ඊර්ෂ්‍යා කරන්න? වෙනත් කෙනෙක් තමන්ට අමනාප කෙනෙක් කරදරයට පත් වුණාම අපට පුළුවන් ද සතුට වෙන්න? අපට කවදාවත් කරන්න බෑ පින්නොත්නි. මේ මට්ටමට මනස හැදෙනකොට අපේ හිතේ ලොකු වෙනසක් වෙනවා. අපි අනිත් කෙනාට උපරිම ලෙස පිහිට වෙනවා. අපේ ළඟ ලෝභකම පරාතකවත් නැහැ පින්නතුනි. අපිට කෙනෙක් ගැන අමනාපයක් ඇති වෙන්නේ නැහැ. කෙනෙක්ගේ අඩුපාඩුවකදී අමනාපයක් නෙවෙයි අනේ කොහොම හරි ඒ අඩුපාඩුවෙන් බේර ගන්න ඕන කියලා බලන්නේ. දැන් බලන්න මෙතන බනහද්දි කෙනෙක්ගේ ෆෝන් එකක රින්ස් ගියොතින් ඔබට ඇතැම් විට හිතේ අමනාපයක් එන්නේ නේ. හැබැයි ඔබේම දරුවාගේ ෆෝන් එකේ රින්ස් කියෝති මොකද වෙන්නේ? ඔබ ඔබට බයක් හිතෙනවා අනේ ඉක්මනට මේක ඔෆ් කරගත්තොත් හොඳයි කියලා හිතෙනේ අනේ ඒක කවුරුවත් දැක්කේ නොදැක හිටියොත් හරිම හොඳයි බේරෙන්න පුළුවන් කියලා හිතෙන්නේ නේ පින්නතුනේ ඒ ආකල්පය ඔබට බැරිද ඒ ඔබේ දරුවාට දක්වන ආකල්පය අනිත් දරුවා කෙරෙහිත් ඇති වෙනවා ඔබ මේ මෛත්‍රිය වඩනකොට ඒ නිසා පින්නතුනේ මේ අපේ මුළු ෆිසිකල් බොඩි එකම මුළු ශරීරෙම වෙනස් වෙනවා මේත් එක්ක කාලයක් වඩලා බලන්න මනස ලෝකේ ලස්සන බලන්න කැමති නම් මනුස්ස ලෝකේ ඉඳගෙන දිව්‍ය ලෝකයේහි ලස්සන බලන්න කැමති නම් බ්‍රහ්ම ලෝකේ ලස්සන බලන්න කැමති නම් මෛත්‍රී භාවනා වඩන්න. පින්නතුනි මේත් එක්ක අපිට එකාතකෙන් කුසලයේ දින වෙනවා අනිත් අතෙන් තමන්ගේ හිත හුඟක් පිරිසිදු වෙලා මේ ජීවිත කාලෙම තමන්ට නිරෝගී භාවයේ දිගාසිරි සම්පත් ලැබෙනවා. ඒ වගේම අපිට අකුසල විපාක විදියට එන තියෙන කර්ම ශක්තියන් තියෙනවා නම් ඒවා හුඟක් යටපත් වෙනවා. සතුරු කරදර ලෙඩ දුක් මාරක බාධක මේ හුඟකින් අපට බේරෙන්න පුළුවන් මෛත්‍රී භාන වඩනවා. ඒ සියලටම වඩා මිනිස්යන්ට පිය ප්‍රිය වෙනවා. මනුස්සානම් පියෝ හෝති අපි ඇසුරු කරන හැම දිනාටම ප්‍රිය වෙනවා. මිනිස්යන්ට විතරක් නෙවෙයි අමනුස්සානම් පියෝ හෝති අමනුස්සයන්ටත් ප්‍රිය වෙනවා යා. දෙවියන්ට බ්‍රහ්මයන්ට මෙයාගෙන ලොකු ආකර්ෂණයක් ඇති වෙන කාලයක් යද්දී. එනිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ලෝක මට්ටමේ කරන කුසල් දහම් අතුරෙන් ඉහළම කුසලයේ විදිහට සලකන්නේ මෛත්‍රී භාන වැඩීම. දැන් ඔබ ඔබේ ජීවිතයේ කුසලයේ දිනු කර ගන්න ඕන කියලා නොයෙක් පින්කම් කරනවනේ නේ. සතුන්ට කෑම දෙනවා, හාමුදුරන්ට උදව් කරනවා, මාසිකව දාන පූජා කරන පන්සල් වලට සීල සමාදන් වෙනවා, ආරාම පූජා කරනට උදව් කරනවා, ශ්‍රී ලංකාවේ ගියාම භාන මධ්‍යස්ථාන වල කුටි හදනවා නේද? කුටි පූජා කරනවා සාමෙන් වහන්සේලාට නොයෙක් දේවල් කරනවනේ නේ. ඒ හොඳ දේවල්. නමුත් වෙනුතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කරන සියලුම පින්කම් එක පැත්තක තිබ්බත් මෛත්‍රී භාවනා වැඩීමෙන් 16 පංගුවක් තරම්වත් වටින්නේ නැහැ කියලා. ඔබ බුදුරජාණන් වහන්සේ විශ්වාස කරනවා නම් මෙන්න කරන්න ඕන දේ. ඔබ ඇත්තටම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මලක් පහනක් පූජා කරනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියලා කියන්නේ උන්වහන්සේගේ වචනය ඔබ විශ්වාස කරනවා කියන එක. ඒ වචනේ පිළිපදිනවා කියන එකයි මේ විශ්වාසයෙන් කියන්නේ. එහෙනම් පින්නතුනි කරන්න පුළුවන් ඉහළම කුසලය මොකද්ද? ඉහළම කුසලය මෛත්‍රී භාන වැඩි වීම. කාලයක් අකණ්ඩව කරන්න තමන්ගේ ජීවිතේ ලොකුම වෙනසක් මේත් එක දැක ගන්න පුළුවන්. එතකොට අප මේ සඳහන් කළේ අපේ ළඟම ඥාතියෙක් මිය ගියාම අපට කරන්න පුළුවන් දේවල්. මොකද එකාතකින් ඒ මියගිය කෙනාට පින් අනුමෝදන් කරන එක. මියගිය කෙනාගේ ළඟ තියෙන හොඳ ගතිගුණ සිහිපත් කරන එක. යාගේ ළඟම ඉන්න ඥාතියන්ට ආදරය කරුණාව දැක්වීම. අපේ ජීවිතයේ මරණ එනවා කියන එක කලින්ම තීරණය කිරීම. දැනගෙන සිටීම. ඒ වගේම දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කළා. අපට එවැනි මාර්ග බාධක එන්න තියෙනවා නම් ඒවා හැකිතාක් පස්සට කල් දාගන්න එක. හැබැයි පින්නතුනි කොච්චර අපි කල් දාගත්තත් අපට හැමදාම ජීවත් වෙන්න බෑ. ඒක අපි හොඳට තේරුම් ගන්නට ඕන. අපි හෙට දවසේ මිය නොගියත් අවුරුදු 100ක් ගිහිල්ලා හරි මෙතන ඉන්න කවුරුත් මේ බණ කියන මායතුළු අවුරුදු 100ක් කියන්නේ නෑ නේද? උපරිම අවුරුදු 60ක් 70ක් යද්දි මෙතන ඉන්න තැමිට අපි කවුරුවත් නැති වෙන්න පුළුවන්. ඉතින් පින්නතුනි මේක පොඩ්ඩක් හිතලා තියන කලින්ම මැරෙන කෙනෙක් බව නිතර සිහිපත් කරන්න කියලා බුදුහාමර දේශනා කළා. ඇයි එහෙම සඳහන් කළේ? එහෙම මතක් කරනවා නම් පින්නතුනි අපි ජීවිතේ මීට වඩා ප්‍රයෝජන ගන්නවා. අද අපට වටින්නේ අපි හම්බ කරන ධනෙ ටික. අද අපට වටින්නේ අපි ගන්න උපාධිය. අද අපට වටින්නේ අපට ඉන්න ඥාති මිත්‍රාදීන් ටික. අපි අවුරුදු 25ක් 30ක් 40ක් මහන්සි වෙලා මේකට උපයා ගත්තා කියමු. ලොකු මුදලක් උපයා ගත්තා කියලා කියමු. අපිට මරණාසන්න වෙච්ච වෙලාවකදී මේ ධනෙ ටික ඔක්කොම දීලා අපිට තව මාසෙකින්වත් මරණය කල් දාගන්න පුළුවන්ද? අපි මහන්සි වුණා ඉතින් අවුරුදු 60ක් යද්දී මෙහෙ මුදලින් ඕන නම් මිලියනයක් වුණත් ඉතුරු කරන්න පුළුවන් මහන්සි වුණත් කෙනෙකුට. හැබැයි බලන්නේ මිලියනෙම දීලා අපිට මරණාසන්න වෙච්ච වෙලාවේදී මරණයට ලං වෙච්ච වෙලාවේදී පුළුවන් ද තව අවුරුද්දකින් මරණය කල්දා ගන්න? නමුත් අපි මුලදී කැමති ධනයට නේද? ඊටමට ගෙදරට සල්ලි ටිකට තමයි කැමති, වාහනයට ඕකට තමයි කැමති. ඒවා වරදක් නෙවෙයි. නමුත් අපි දැනගත යුතු දෙයක් තියෙනවා. ඒ සියල්ලක්ම දුන්නත් අපිට මරණය කියන සාධකයේ ළඟදී ඒක කල්දා ගන්න බෑ. එහෙනම් අපට වටින්නේ මේ උපයන සල්ලිද, දේපළද, නැත්නම් කාලයද වටින්නේ? අපට වටින්නේ කාලය පිනතුනි. අනේ කාලය අපට නවත්තන්න බෑ. කාලය ගත වීම සිද්ධ වෙනවා. අපි හොඳ දේවල් කරත් නරක දේවල් කළත් කාලය වැය වෙනක වෙනවා. ඒක අපට වළක්වන්න බෑ. එහෙනම් අපි බුද්ධිමත් අය විදිහට අපි මොකද කරන්න ඕන? අපි කරන්න ඕනේ ඒ ගත වෙන කාලෙන් උපරිම අර්ථවත් දේ කරන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කෙනෙක් බුද්ධිමත් නම් ඒ කෙනාට මේ ලෝකේ කරන්න පුළුවන් ඉහළම දේවල් ටික මොකද්ද කියලා දේශනා කළා. උන්වහන්සේ සඳහන් කරනවා උත්තිත්තේන අපමජ්ජේය ධම්මං සුචරිතං චරේ ධම්මචාරේ සුඛං සේති අස්මින් ලෝකේ පරම්හිච. නැගී සිටින්න, අප්‍රමාදී වෙන්න, ධර්මයේ හැසිරෙන්න. ධර්මයේ හැසිරෙන කෙනා මෙලවත් පරලොවත් සතුටෙන් ජීවත් වෙනවායි කියලා. ඒ ධර්මය අතුරෙන් නොඑක් දේවල් අප ප්‍රැක්ටිස් කරනවා අපි දන්නවා. දන් දෙන පින්නතුන් මෙතන ඉන්නේ. අමරක අතර සලකන පින්නතුන් ඉන්නේ. ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරන බෙහෙර විහාරස්ථානට හුඟා අවංකව මහන්සිල වැඩ කරන පින්නතුන් තමයි ඔබ හැම දිනෙකම. ඒව හොඳ දේවල්. නමුත් පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකයේ කෙනෙකුට වඩන්න පුළුවන් ඉහළම ගුණාංග මොනවද කියලා. මේ ලෝකේ ඉන්න බුද්ධිමත් කෙනෙක් නම් ඒ බුද්ධිමත් කෙනාට වඩන්න පුළුවන් ඉහළම ගුණාංග මොනවද කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා. ඔබ අහලා තියෙනවද? අභිඤ්ඤා කියලා සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකාය. ඒක දක්වනවා මේ ලෝකයේට බිහි වෙච්ච නුවණැති බුද්ධිමත් කෙනෙක් ඉන්නවනම් ඒ බුද්ධිමත් කෙනාගේ මනසින් බුද්ධියෙන් ගත හැකි ඉහළම ප්‍රයෝජනය මොකද්ද කියලා. සාමාන්‍ය ලෝකයා නම් අද කියන්නේ උපාධියක් ගන්න, මාස්ටර් ඩිග්‍රියක් ගන්න, ડોක්ටරේට් එක ගන්න, සයන්ටිස්ට් කෙනෙක් වෙන්න, ජීපී එක වැඩි කරගන්න, IQ එක වැඩි කරගන්න, දැන් අලුත්ම විදියට ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක දිනු කරගන්න, ඒක තමයි කියන්නේ. ඒවත් හොඳ දේවල් පිනුතුනේ. බුදුදහම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒවත් ඉහළටම ලබා ගන්න. අධ්‍යාපනය යන්නට පුළුවන් ඉහළටම යන්න. ડોක්ටරේට් දෙකම ගන්න පිනුතුනේ එකක් නෙවෙයි. පුළුවන් අය දෙකක් ගන්න. දැන් ශ්‍රී ලංකාවේත් බොහෝ අය ડોක්ටරේට්ස් දෙකක් ගන්නවා. ඒක වරදක් නෙවෙයි. හැබැයි ඊටත් වඩා ඉහළ තලයට බුදුහාමුදුර අපට දේශනා කළ අපි දිනු වෙන්න ඕන කොහොමද කියලා. යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතෙන් ගත හැකි ඉහළම ප්‍රයෝජනය මොකද්ද කියලා දේශනා කළා. මේ ජීවිතේ කරනව නම් කරන තියෙන ඉහළම වටිනාම දේවල් මොනවාද කියලා දේශනා කළා. ඒ මොනවද? ඒ තමයි සමත විදර්ශනා භාවනා දෙක කියලා. සමත භාවනාවත් විදර්ශනා භාවනාවත් සඳහා වැය කරන කාලය ටිකෙන් ටික වැඩි කර ගන්නට ඕන. සමත භාවනා කියන්නේ concentration meditation. එක සතිමත් අරමුණක සමත අරමුණක වැඩි වේලාවක් හිත තබා ගන්න තියෙන දක්ෂතාවය. අපේ විසිරලා තියෙන හිත නිතරම අතීත අරමුණක තියෙන්නේ නැත්නම් අනාගතයක් ගැන අපි හිතේ තියෙන්නේ. අන්න එහෙම තියෙන හිත එක කුසල අරමුණක වැඩි වෙලාවක් තියාගන්න. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපානසති භාවනාව මේ වගේ භාවනාව කුරු කරන්න. මෙන්න මේ එක කුසල අරමුණක සිත වැඩි වෙලාවක් තබා ගන්න තියෙන දක්ෂතාවය තමයි අපේ හැකියාව කියලා කියන්නේ. මේක තමයි highest skill එක. GPA එක වැඩි උනායි කියලා, grade point average එක වැඩි උනායි කියලා මේක කරන්න කලේසි නෑ පිනතුනි. මේක වෙනම දිනු කරන්න ඕන skill එකක්. මේක බැරි නෑ. මේක කරන්න පුළුවන් තමයි උත්සාහය තියෙනම්. හැබැයි ඒකට හැකියතා කායික වාචික සංවරය තියෙනට ඕන, ලොකු උත්සාහයක් තියෙනට ඕන. දැන් මෛත්‍රී භාවනා වඩනකොට සීල සත්‍යෝ සුවපත්ත්වවා සුවපත්ත්වවා සුවපත්ත්වවා කියලා ඒ කුසල අරමුණේ හැකි වේලාවක් හිත තියාගෙන බලන්න. නැත්තම් ආනාපාන සතිය කරනකොට සෝ සතෝ වාස්ස සති සතෝ පස්ස සති දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වාපස්ස සන්තෝ මේ ආදි වශයෙන් හුස්ම ගන්නකොට පිට කරනකොට නිතර සිහින් ඉන්නේ. වර්තමානයේ තුල උපරිම ලෙස සිහිය තියාගෙන ඉන්නේ. ඒ අතර අපට පුළුවන් ලෝකේන සියලුම සත්‍යයන් ફોකස් කරලා හැම දෙනාම සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා මෙනෙහි කරන්න පුළුවන්. මෙන්න මේක තමයි කෙනෙකුට මේ ජීවිත කාලයේ එක පැත්තකින් කරන්න පුළුවන් ඉහළම දක්ෂතාවය. ඇයි අප මෙහෙම කළ යුත්තේ? මෙහෙම අපි හිත එක අරමුණකට අරගෙන තියෙන වෙලාවේදී අපට බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ ආයතන වලින් පංච ආයතනයන් ගන්න අරමුණු වලින් බලපෑමක් කරන්න බෑ අපට. අපේ හිත සමාධිමත්ව තියෙන අවස්ථාවේදී වෙන කෙනෙක් යම් කිසි රූපයක් වෙනස් කරා කියලා, ශබ්දයක් වෙනස් කරා කියලා, ගඳ සුවඳක් වෙනස් කරා කියලා විතරක් නෙවෙයි. අපේ ශරීරය ලෙඩ වුණා කියලාවත්, මහලු වුණා කියලාවත් අපට බලපෑමක් වෙන්නේ නැහැ. අපට වයස දැනෙන්නවත් නැහැ. හරියට හිත සමාධිමත් කරන මොහොතේ හිතේ ශරීරයේ කොච්චර ලෙඩක් තිබුණත් ඒ තමන්ගේ ශරීරයේ ලෙඩ තමන්ට දැනෙන්නේ නැහැ. එතැන්මෙට ශරීරයේ ලොකු සර්ජරියක් කළා තියෙන පුළුවන්. ලොකු අසනීපයක්, ලොකු ආබාධයක්, කැන්සර් එකක්, හાર્ට් ඇටැක් නොවෙයි දේවල් තියෙන පුළුවන්. නමුත් ඒ කිසිදු දෙයකින් එන මානසික දුක් ටික තමන්ට එන්නේ නැහැ. ඊට වඩා ඉහළ මානසික සුවයක් මෙන්න මේ සතිමත් අරමුණෙන් ඇතිවන හිතේ සමාධිමත් බවෙන් ඇති වෙනවා. දැන් බලන්න නිකන් සරල උදාහරණයක් ගන්න බලන්න. ඔබට ලොකු හිසේ රදයක් තිබ්බා කියලා කියන්න බලන්න, හෙඩෙක් එකක්. දැඩි හිසේ රදයක් තියෙන අවස්ථාවේදී ඔබේ දුර ඥාතියෙක් එන ඔබ හමු වෙනවා. ඔබේ ජීවිතයට හුඟක් උදව් කරපු ඉතාම අවංක, කරුණාවන්ත, ඔබත් එක්ක හුඟ කලක් එකට හිටිය යාළුවෙක් එනවා. දැන් ඔබ දැඩි හිස රදේ කියන්නේ උදේ ඉඳන්ම හිස රදේ කියලා ඇඳේ ඉන්නේ ඇතැම්මිට. දැන් මේ යාළුවා ආවම මොකද වෙන්නේ? අර හිස රදේ කොහෙ ගිහිල්ලාද දන්නේ නැහනේ. හොඳට නැගිටලා මේ ඉන්නේ hina වේවි. උදේ ඉඳන්ම නැගිටින්නත් බෑ, කෑම වෙනත් බෑ කියලා ඇඳේ හිටියේ. දැන් මෙන්න යාළුවා ආවම හොඳට ඉන්නේ. පින්නතින් මේ මොකද උනේ? මේ හිසේ රදේ නැතිවීමද උනේ? හිසේ රදේ නැතිවීමනේ උනේ පින්නතින්. ඒ හිසේ රදයට වඩා බලවත් සතුටක් ඇති වුණා. ඒ සතුට තියෙනකොට අර හිසේ රදේ නොදෙනී ගියා. දවල් කාලේ බලන අහස බලනකොට දවල් කාලේ අහසේ ග්‍රහ තාරකා පේන්නේ නැහැ. නමුත් රාත්‍රී කාලේ අපිට තාරකා හොඳට පේනවා. රාත්‍රී කාලයේ තාරකා පෙනෙන්නත් දවල් කාලයේ තාරකා නොපෙනෙනත් හේතුව ඇයි? දවල් කාලේ නොපෙනෙන්නේ අහසේ සූර්යයා තියෙන නිසා, අහසේ ඉර තියෙන කොට ඉරේ බලය ආලෝකය වැඩි නිසා අර පොඩි තාරකාවල එළිය පේන්නේ නැහැ, ඒකයි. නමුත් දවල් කාලයේ තාරකා තියෙනවා අහසේ. අන්නේ වගේ පිනොතින අපේ හිතේ බලවත් කුසලයක් තියෙනවා නම් අපට එදාට අර පොඩි පොඩි අඩුම අඩුකම් මතක් වෙන්නේ නැහැ. වේදනාවක් දැනෙන්නේ නැහැ අපට. දැන් බලන්න, ඔබට හොඳට සල්ලි තියෙනවා නම් යම් කෙනෙක් ඔබෙන් සුළු මුදලක් ගත්තයි කියලා, හෝ ණයට ගත්ත කියලා, හරි හොරකම් කරා කියලා, හරි ඔබට දැනෙනවද? එච්චර දැනෙන්නේ නැහැ නේද? හැබැයි ඔබ හුඟා දුප්පත් නම් ඔබට පොඩි මුදලක් කවුරු හරි ගත්තත් දැනෙනවා. ඒකම හිතේ තියෙන මගේ මුදල ගත්ත කිය නේද? හැබැයි ඔබට හොඳට සල්ලි තියෙනවා නම් අර පොඩි ගාණේ ඇතර මතක් වෙන්නේ දැනෙන්නේවත් නැහැ ඇතර. අන්න ඒ වගේ තමයි මේ සමත අරමුණෙන් හිත සමාධිමත් කිරීමෙන් ලබන සතුට ඔබ ලබන කැමති නම්, අන්න ඒ ලබන සතුට කොයිතරම් ඉහළ සතුටක්ද? ඒ සතුට තමයි මනස ලෝකයේ ලබන ඉහළම සතුටටත් වඩා සතුටක් ලැබෙනවා. මනස ලෝකයේ ඉහළම සැප සම්පත් විඳින්නේ කවුද? මනස ලෝකයේ ඉහළම සැප සම්පත් විඳින කෙනා තමයි කලින් කල පහර වෙන සක්විති රජතුමා. ඒ සක්විති පදවියෙන් ලැබෙන සතුටට වඩා සතුටක් ලැබෙනවා මේ සමාධිමත් අරමුණත් එක්ක. දිව්‍ය ලෝකවලින් ඉහළම සැප විඳින කෙනා විදිහට සලකන්නේ සක්‍ර දේවේන්ද්‍රයා. ඒ සක්‍ර දේවේන්ද්‍රයා ලබන සතුටට වඩා ඉහළම සතුටක් ලබනවා කියලා සඳහන් කරනවා. මේ හිත සමාධිමත් කර ගැනීමෙන් මේ කන්සන්ට්‍රේෂන් මෙඩිටේෂන් එක ප්‍රැක්ටිස් කරලා ඇති කරගන්නා වූ සිත ඒකඟ බව. පින්නතුනි අපි ඇතැම් විට පුදුම හිතෙනවා මෙච්චර වටින දර්ශනයක් අපි ලබාගෙන අපි කොච්චරනම් දුක් විඳිනවද කියලා. අපි අද ජීවිතේ ලොකු සතුට විදියට සලකන්නේ රැකියාවක් ගන්න එක, වාහනයක් ගන්න එක, ලස්සන ඇඳුම් ටිකක් ගන්න එක, කෑම ටිකක් ගන්න එක, ගෙයලෝ කොට හදන් ඉන්න එක නේද? දරුවෙක් හොඳ විශ්වවිද්‍යාලයකට යවලා උගන්නන එක, මේ ටිකනේ අපේ එන ජීවිතේ. ඔයිට වඩා දෙයක් තියෙනවද අපි? පින්නතුනි මේ වගේ ශ්‍රේෂ්ඨ දර්ශනයක් පහළ වෙච්ච කාලයක අපට ඇත්තෙම පින්නතුනි මිනිස්සු ගැන හරිය දුකයි. මේ තරම් කොයි තරම් පොඩි දෙයකටද අපි ආසා කරලා ඉන්නේ කියලා. එක විනාඩි 5ක් ඔබට එක භාවනා අරමුණක මෛත්‍රී භාවනාව, ආනාපානසති භාවනාව ඔබ බෞද්ධයෙක් වෙන්නම ඕනේ. ඔබට මෛත්‍රී භාවනා කරන්න බෞද්ධයෙක් වෙන්න ඕනේ. ආනාපානසති භාවනා කරන්න බෞද්ධයෙක් වෙන්න ඕනේ. ඔබට මේක පුහුණු කරන්න පුළුවන්. පුහුණු කරාම දැනෙන සතුට, මේ සතුට නැති නිසා තමයි අපි පින්නතුනි බොහෝ විට බාහිර කෙනෙක්ගෙන් සතුට බලාපොරොත්තු වෙමින් ඉන්නේ. බාහිර දෙයකින් අපි සතුට බලාපොරොත්තු වෙමින් ඉන්නේ ඒකයි. බාහිර කෙනෙක් hina වුණොත් සතුට වෙනවා. බාහිර කෙනෙක් hina නොවුනොත් දුක් වෙනවා. හොඳට කැම ටික තිබුණොත් සතුට වෙනවා. කැම පොඩ්ඩක් හරි අඩු වුණොත් දුකටපත් වෙනවා. හොඳට කැම රසට තිබුණොත් සන්තෝෂයෙන් ඉන්න ලුණු පොඩ්ඩක් වැඩි වුණ ගමන්ම අර මොනේ තිබෙච්ච ලස්සන මුකුත් නැහැ. පින්නතුනි අද අපට බාහිර දෙයකින් හරි ඉක්මනට අපිව වෙනස් කරන්න පුළුවන්. අපේ කොණ්ඩේ මොන හොඳට ලස්සනට තිබුණත් හොඳට ඉන්නවා. කොණ්ඩේ වෙනස් වෙනකොට බැරි වෙලා තමන් ඇතැමිට අසනීපයක් වෙච්ච වෙලාවේදී ඇතැමිට ආබාධයකට කොණ්ඩේ කපන උනොත් සර්ජරියක් කරනකොට සර්ජරිය කළ ඉවරනට සිහියෙද්දී බලනකොට කොණ්ඩේ මුකුත් නැහැ. කපල කොණ්ඩේ. අපිට මොකද්ද වෙන්නේ? කොච්චර දුකද නේ? මෙච්චර ලස්සනට මෙච්චර කාලයක් බලාගෙන හිටිය කොණ්ඩේ බලන කපල නේද කියලා. අපි කොණ්ඩේ වෙනුවෙන් කොච්චර මහන්සියක් වෙනවද පිනුතුනි බලන්න. ඒක වරදක් නෙවෙයි. ඒක පිළිසිදුර තියාගත්තට කමන්නේ නැහැ. නමුත් ඒක වෙනස් වෙද්දී අපි අද කොච්චරනම් දුකකටපත් වෙනවද? නමුත් මේ තියෙන සියලුම සාධක ටික අපේ මූණ බලන්නේ බැරි වෙලා වෙනස් වුණොත් පිච්චුනොත් එහෙමනේ. අපි කොච්චර නම් දුකටපත් වේවිද? අපිට කියන්න පුළුවන් සාතිකයක් වෙන්න පුළුවන් ද අපට මේ දේවල් වෙන්නේ නැහැ කියලා. ඕන වෙලාවක පිනුතුනේ වෙන්න පුළුවන්. මූණේ අපට සර්ජරියක් කරන්න වෙයි සමහරට මූණ පිච්චෙන්න පුළුවන්. අන්න එවැනි වෙලාවකදී උනත් හිතට දුකක් ඇති නොවන විදියට මේ ආධ්‍යාත්මික ශක්තිය දිනු කරගන්න ක්‍රමයයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. එනසා නිතර නිතර මේ සමතරමුණ දිනු කරගන්නා කියලා දේශනා කරනවා. ඒ විතරක් නෙමෙයි පිනතුනි. ඊළඟට තවත් ඉහළ පියවරක් දේශනා කළා. ඒ තමයි සතිමත් බව, මයින්ඩ්ෆුල්නස් එක දිනු කිරීම. සිහිය දිනු කිරීම. ඇයි මේක දේශනා කළේ? ඇයි අපි මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරන්න ඕන? මයින්ඩ්ෆුල්නස් එක ඍජුවම අපි ප්‍රැක්ටිස් කරන්න ඕන අපේ හිතේ තියෙන ලෝභ, ද්වේෂ, මෝහ මේ තුන අඩු කරගන්න. අපේ ජීවිතයේ සම්පූර්ණ සතුට රඳා පවතින අපි මේ හැමදේම කරන්නේ ජීවිතයේ සතුටට. ජීවිතයේ සතුටෙන් ජීවත් වෙන තමයි අපි මේ හැමදේම කරන්නේ. නමුත් පින්නොතනේ අපිට යම්කිසි දෙයක් ගැන දැඩි ලෝභයක් තියෙනවා නම්, කිසියම් කෙනෙක් ගැන දැඩි අමනාපයක් තියෙනවා නම්, ඊර්ෂ්‍යාවක් තියෙනවා නම්, වෙනත් කෙනෙක්ගෙන් යම් සිදුවක පරිගැනීමේ අදහසක් තියෙනවා නම්, ඒ වෙලාවේ අපේ හිතේ සතුට නැහැ. මෙන්න මේ ටික සම්පූර්ණයෙන්ම දුරු කරන්න තමයි බුද්ධිසම් වල සම්පූර්ණයෙන්ම මයින්ඩ්ෆුල්නස් එක ફોකස් කරලා තියෙන්නේ. වෙනත් විදියකින් කියනවා නම් අපේ ශරීරයටත් අපේ මනසටත් මේ මොහොතේ මොකද්ද වෙන්නේ කියන එක තේරුම් ගන්න එක. අපි ඉගෙන ගන්න හැම දෙයකින්ම අපිට කියන්නේ ලෝකයට වෙන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න උත්සාහ කරන්න. වෙනත් රටවල දැන් මොකද්ද වෙන්නේ? අලුත්ම යුද වාතාවරණය මොකද්ද? NASA ආයතනයේ අලුත්ම discoveries මොනවද? අලුතෙන් හොයාගන්න galaxies මොනවද? අලුත්ම වාර්තා මොනවද? news මොනවද? මේව ගැන බලන්න තමයි අපි උත්සාහ කරන්නේ කොයි වෙලේද? නමුත් mindfulness එකෙන් practice කරන්නේ අප ගැන අවබෝධය ලබා දීම. අපේ ජීවිතය කියන්නේ මොකද්ද? අපේ ජීවිතය කියන්නේ අපේ ශරීරයත් අපේ මනසත් කියන මේ දෙක. මේ අපේ ශරීරයටත් අපේ මනසටත් ඇත්තටම මොකද්ද වෙන්නේ කියන එක තේරුම් ගන්න එකයි සතිමත් බව කියලා කියන්නේ. මේ මොහොතේ අපේ ශරීරය ගැන අවධානයෙන් ඉන්න, සිහියෙන් ඉන්න. අඩුම වශයෙන් තමන් ඉන්න ඉරියව්ව, පෝස්චර් එක ගැන සැලකිලිමත් ඉන්න. මේ වෙලාවේ තමන්ගේ ශරීරයේ කොයි ඉරියව්වෙන්ද තියෙන්නේ කියලා අවධානයෙන් ඉන්න. ඒකෙන් කෙලින්ම ඉන්න ඕන කියන එකක් නැහැ. තමන් ඇලවල හිටියත් කමන්නේ නැහැ. ආංශවල හිටියත් කමන්නේ නැහැ. තමන් මෙන්න මේ ඉරියව්වෙන් දැන් ඉන්නවා කියලා අවධානයෙන් ඉන්න. ඊට පස්සේ තමන්ගේ ආස්වාද ප්‍රසන්නස ගැන සැලකිලිමත් ඉන්න. ඒ වගේම මේ ශරීරයෙන් හටගෙන තියෙන කොටස් හතරකින් ඒවට කියනවා සතර මහා භූත රූප කියලා. earth element, water element, fire element, air element කියලා. මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතර සතර මහා භූත රූප විදිහට සැලකෙනවා. ශරීරයේ තියෙන දැඩි ගතිය, රස්ණය, වාතය, ඒ වගේම ජලය නැත්නම් ආපෝ ධාතුව කියන එක. මෙන්න මේ හතරෙන් තමයි අපේ ජීවිතය සකස් වෙලා තියෙන්නේ. මේ ගැන අවධානයෙන් ඉන්න. එතකොට මේ ශරීරයේ ස්වභාවය මොකද්ද? මේ ශරීරය කියන්නේ අපි ගන්න ආහාරවල ප්‍රතිඵලයක්. මේ අපිට තියෙන කෙස් ටික ඇතුළු මේ ශරීරයේ තියෙන හැම කොටසක්ම හැදුනේ කොහමද? හැදෙලා තියෙන්නේ අපි ගත්ත ආහාරවල ප්‍රතිඵලයක් විදියට. අපි හිතනවා මේ හුඟක් වටින දේවල් තියෙන්නේ කියලා. නමුත් මේ හැම දෙයකම පිටුපස්සේ තියෙන අපි ගත්තු බත් ටිකයි, එරෝලු ටිකයි, වෑංජන ටිකයි, කිරිහොදි ටිකයි, ওই ටික තමයි මේ තියෙන. ඒවා තමයි මේ වෙනත් විදියකට පරිවර්තන වෙලා තියෙන්නේ. අපේ කර්මාන් රූපෝ. මෙන්න මේක අපි දැනගන්නකොට මේ ශරීරය ගැන තියෙන ආසාව ටිකෙන් ටික අඩු වෙනවා. මේ ශරීරයේ ඇති වෙලා තියෙන හේතුඵල ධර්ම අපට පේනවා. ආහාර සමුදියෝ, රූප සමුදියෝ, ආහාර නිරෝධා, රූප නිරෝධෝ. ආහාරය නිසායි රූපය හටගෙන තියෙන්නේ. ආහාරය නිරුද්ධ වීමෙන් රූපය නිරුද්ධ වෙනවා කියන එක දකිනවා. ඊට පස්සේ වේදනාව ගැන අවබෝධයක් එනවා. හොඳට සිහින් ඉන්නකොට තමන්ට ලැබෙන සැප දුක් ආදී වේදනා ගැන ඉතාම සිහින් ඉන්න. කායික වේදනාව විතරක් නෙවෙයි හිතට දැනෙනවන වේදනාවක්, දුකක් වේදනාවක්. ඒ දේ ස්ථිර දෙයක් නෙවෙයි. හැම මොහොතෙම ස්පර්ශය නිසා හටගෙන ස්පර්ශ නිරෝධයෙන් නිරෝධ වෙන වේදනාවකුයි මේ ලැබෙන්නේ කියලා දැනගන්න. එතකොට කොන්දේ අමාරුවක් තිබුණත්, ඇසට රූපයක් දැකලා සතුටු වුණත්, ඒ කිසිම සැප දුක් ආදී වේදනාවක් දිගට තියෙන දෙයක් නෙවෙයි. හැම මොහොතම වෙනස් වෙමින් තියෙන එක. ඊළඟට අපට හිත ගැන අවබෝධයක් එනවා. ඔන්න දැන් ටිකෙන් ටික ශරීරය ගැන අවධානය තිබුණා, වේදනාව ගැන බැලුවා. ඊළඟට තමන්ට ඔන්න කණ්ණාඩියට දැම්ම වගේ වීදුරුවකින් පේන වගේ ඔන්න හිත ගැන දැන් පේන ගන්නවා. මෙතෙක් කල බාහිරට නැඹුරු වෙලා හිටිය අපි දැන් තමන් ගැනම තමන් ඔන්න විනිශ්චයකට එනවා. ඇසෙන් රූපයක් දකිනකොට තමන් බලනවා මේ වෙලාවේ තමන්ට තියෙන ලෝභයක්ද, දන් දීමේ අදහසක්ද, අමනාපයක්ද, මෛත්‍රියක්ද, මේ වගේ පේන ගන්න තමන්ට. එහෙම ගිහිල්ලා ගිහිල්ලා පිනුතුනේ ඒකේ ඉහළම අවස්ථාව මොකද්ද? සමෝහං වාචිත්තං සමෝහං චිත්තන්ති පජානාති. වේතමෝහං වාචිත්තං වේතමෝහං චිත්තන්ති පජානාති. මේ වෙලාවේ තමන් ඉන්නේ මෝහෙන්ද නැත්නම් අවිද්‍යාවෙන්ද? එහෙම නැත්නම් මේ වෙලාවේ තමන් ඉන්නේ ප්‍රඥාවෙන්ද කියලා බලනවා. එනොතන මෙන්න මේක තමයි වැදගත් මාස්තා හොඳ අවධානය මේටි ගහන්න. මේටි ගැහිමෙන් තමයි ඔබේ පින කොච්චරනම් ඉහළ මට්ටමට තියෙනද ඔබ සසර කොච්චර පින් කරපු කෙනෙක්ද කියලා බලන අවස්ථා මේක. ඔබට ඔබේ විස්ඩම් එක චෙක් කරගන්න පුළුවන් අවස්ථාව. ඒ සාමාන්‍යයෙන් අපි චෙක් අප් කරනෝනේ නේද? බ්ලඩ් චෙක් කරනවා, PCR බලනෝනේ, ඒ ඔක්කොම බලනෝනේ කමන්නේ. හැබැයි තමන්ගේ විස්ඩම් එක ඕනේ චෙක් කරගන්න වෙලාව. බුදුරජාණන් වහන්සේගේ ලැබ් එකේ තමයි මේක තියෙන්නේ. ඔන්න බලන්න මේ වෙලාවේ ඔබ ඉන්නේ ප්‍රඥාවෙන්ද මෝඩකමෙන්ද තමන් ඉන්නේ කියලා බලන්න. ඔබට හිතේ ඔබ ලොකු රැකියාවක් කරන, ඔබේ ළඟ ලොකු ඔබ යටතේ රැකියාව කරන සමහර අය, ඔබ ලොකු විශ්වවිද්‍යාලයකින් උපාධි තරම් තියෙන හුඟා බුද්ධිමත් කියලා හිතන් ඉන්නේ නේද? බලමු අපි. ඔබේ ඇහැට රූපයක් පේනකොට, මේ මොහොතේ ඇහැට රූපයක් පේනකොට ඔබ හිතනවා නම් ඔබට පේන්නේ මේ මොහොතේ Tamanට පේන රූපය කියලා. ඒක ඇත්ත නෙවෙයි. දැන් මේ වෙලාවේ මේ බණ කියන හාඳුනන් ඔබට පේනවනේ. මේ පිට වෙන ශබ්ද ඔබට ඇහෙනවා. ඇහෙනකොට ඔබට හිතෙන්නේ මේ දැන් මට පේනවා, දැන් මට මේක ඇහෙනවා කියලා. හරි, ඒ උදාහරණේ පොඩ්ඩක් අපි වැටගෙන තියමු. ඔබ වාහනේ නැගලා ඉන්නවා කියලා කියමු. ඔබ වාහනේ drive කරනකොට ඔබට කවදාවත් හිතිලා තියේද ඔබ දැන් ඉන්නේ රෝද හතර උඩ කියන කාරණේ? ඔබට නිතරම පේන ඉදිරිපසනේ. වාහනේ drive කරනකොට ඔබට අඩි 20ක් 25ක් 30ක් 50ක් ඉස්සරහනේ පේන්නේ. ඔබ නිතරම හිතාගෙන ඉන්නේ ඔබ ඉන්නේ ඉස්සරහා කියලා. ඔබට කවදාවත් හිතිලා තියේද ඔබ දැන් ඉන්නේ මේ රෝද හතර උඩ කියලා? අපිට කවදාවත් හිතිලා නෑ ඇත්තෙන්ම. ඔබ රාත්‍රියේ කාණෙහි විදුලි පන්දමක් ගහගෙන එළියක් ගහගෙන යනකොට කරවලේ ඔබ සර්පෙක් දැක්ක එකපාර යද්දි. කලබලයට යනවා රාත්‍රියේ කාලේ එකපාර ටෝච් එක ගහනකොටම සර්පෙක් දැක්කා. දැක ගම මොකද වෙන්නේ? බය වෙනවා. ඇයි බය වෙන්නේ? සර්පෙක් ඉඳ තමයි බය වෙන්නේ. නමුත් ඊටත් වඩා ගැඹුරු අර්ථයක් තියෙන මේක. ඔබ හිතලා තියෙනවද ඒක? එවලේට අපි බය වෙන්නේ අපි තැන් ඉන්නේ ඒ එළිය ගහන තැනේ තමන් ඉන්නේ කියලා. ඒ විදුලි පන්දම ફોකස් කරන ස්ථානයේ තමන් ඉන්නේ කියලා හිතාගෙන තමයි යන්නේ. ඒක තමයි බය වෙන්නේ. ඔබ හරියට සිහියෙන් ගියොත් ඉස්සරහා බලාගෙන තමන් මෙතන පිටුපස්සේ තමන්ගේ කකුල් දෙක පිටිපස්සේ තියාගෙන කියලා සිහියෙන් ගියොත් ඔබේ ටෝච් එකට සර්පය දැක්කත් ඔබ බය වෙනවද? එදාට ඔබ බය වෙන්නේ නැහැ. එදාට ඔබ කලින්ම නැවතිලා හිමින් සැරේ පාර වෙනස් කළේ යන්නේ. අද අපි බය වෙන්නේ ඇයි? අද අපි බය වෙන්නේ අපේ සතිමත් බව නැති නිසා. අපේ නුවණ නැති නිසා අපි හිතන් ඉන්නේ අර විදුලි පන්දම ගහන ඒ ටෝච් එළිය තියෙන තැනේ තමන් දැන් ඉන්නේ කියලා. ඒ නිසා තමයි එකපාර කෑ ගහන්නේ තමයි. ඔබ හරියටම දනව නම් ඊට අඩි 10ක් 15ක් පිටුපස්සේ ඔබ ඉන්නේ කියලා ඔබට බය වෙන්න දෙයක් නැහැ. ඔබ දුර ඉන්නේ. පින්නොතුනි මෙන්න මේ වගේම තමයි අද අපි ඇසට රූපයක් දකිනවා නම් දකිනකොට දකින මොහොතේ අපි ඇසෙන් නෙවෙයි ඉන්නේ, රූපය තුල නෙවෙයි ඉන්නේ. ඒ සිද්ධි ගාන පසු කළ ගිහිල්ලා අපි ඒ රූපය හඳුනාගන්නේ මනෝ විඥාණයෙන් ධර්මාලම්බනයක් විදියට. ඇසට රූපයක් පේනකොට ඇස හට ගන්නවා, රූපය තියෙනවා, චක්කු විඥානය හට ගන්නවා, චක්කු සංපස්සය හට ගන්නවා. හිත ඉතාම වේගවත් මේ ස්ටෙප්ස් කීපයක් පසු කළ ගිහිල්ලා ඒ ඔක්කොම නිරුද්ධ වෙලා අපි එක තේරුම් ගන්නේ මොහොකින්ද? අපි තේරුම් ගන්නේ මනසින්. මනසින් තේරුම් ගන්නකොට අර මුල් එක්ස්පීරියන්ස් එක ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. අපි නිතරම සරල උදාහරණයක් කියනවා. කෑම පිඟානක් කන අවස්ථාව. අපි කෑම ටිකක් පිඟානක දාගෙන කනකොට ඒ පිඟානේ තියෙන කෑම ටික රස දැනෙනකොට අපි නිතරම හිතන්නේ පිඟානේ තියෙන කෑමනේ. අපට දිවට රසයක් දැනෙනකොට අපි නිතරම හිතන්නේ මේ රසය දැනෙන්නේ මේ දැන් පිඟානේ තියෙන මේ කැම ටික කියලා. ඇත්තටම බලන්න ඔබට මේ මොහොතේ රස දැනෙන්නේ පිඟානේ තියෙන ලස්සන කැමද? ඔව්, කටේ තියෙන අර කෙලත් එක මිශ්‍රයල බොහොම ලස්සන කැම ටික තමයි රස දැනන්නේ. ඔව්, මේ ලස්සන කැම ටිකයි අරගෙන පිඟානේ පැත්තෙන් ඉතින් මොනවද ඉතින් කොහොමද? එතකොට ඔබට කවදාවත් හිතෙලා තියේද මේ මොහොතේ රස දැනෙන්නේ මේ කටේ තියෙන කැම ටික? මේ කාරණේ කවදාවත් අපට හිතලා නැහැ. එහෙනම් බලන්න අපි මෙතෙක් කල ජීවත් වෙලා තියෙන්නේ බුද්ධිමත්වද නැත්නම් අවිද්‍යාවෙන්ද කියලා තම තමම බලන්න. පින්නතුනි, මේ සිද්ධියම තමයි අපේ සමස්ත ජීවිතය කියලා කියන්නේ. අපි ඇසෙන් රූපයක් දකිනවා කියලා කියන්නේ, කනෙන් ශබ්දයක් අහනවා කියලා කියන්නේ, ඔබට හිතෙන්නේ ඔබේ දරුවා දිහා බලාගෙන ඉන්නවා කියලානේ. ඔබ බලන් ඉන්නේ ඔබේම හිත දිහා. දැන් බලන්නේ මියගිය දරුවා දිහා ඔබ බලනවා කියලා දැන් මතක් කරනවා කියලා හිතන්න බලන්න. ඒ තමන්ගේ මියගිහිපු ඥාතිවරිය ගැන මතක් කරනකොට ඔබට මොනවද හිතෙන්නේ මේ වෙලාවේ? ඔබට මතක් වෙන්නේ ජීවත් ඉරින කාලේ කරපු දේවල් ටික. ඒ රූපය තමයි ඔබට මතක් වෙන්නේ මේ වෙලාවේ. එතකොට ඒ රූපය මතක් වෙනකොටම ඔබ අඬන්නේ ඇයි? අර එලියට් ගහගෙන යනකොට ඉස්සරහා බලනකොටම බය වෙන්නේ අපි. ඒ බය වෙන්නේ අපි ඉන්නේ අර ඉස්සරහයි කියලා හිතන නිසා, ඒ වැරදි අවබෝධය නිසා. මිය ගිහපු ඥාතිවරයෙක් ගැන අඬනකොට අපේ හිතේ ස්වභාවය මොකද්ද? අපි හිතන් ඉන්නේ නිරුද්ධ වෙච්ච රූපය මේ මොහොතේ සැබෑ ලෝකේ තියේ කියලා. ඒ තමන්ගේ සහෝදරිය දුව ඉන්න කාලේ කරපු දේවල්, ඉස්කෝලේ ගියේ හැටි, ඉගෙනගත්තු හැටි, තමන්ට ආදරෙන් සලකපු හැටි, මෙන්න මේ සිද්ධි ටික තමයි මතක් වෙන්නේ. මතක් වෙන එක වරදක් නෙවෙයි. මතක් කරන්න එපා කියලා බුදුදහමේ කියලා නැහැ. මතක් කරන එක නෙවෙයි වරද. වරද මොකද්ද? වරද තමයි සතිමත් බව නැති එක, අර සිහිය නැති එක. අර පාරියද්දි සරපයක ඉන්න එක නෙවෙයි වරද. ඒ සරපයා ඉන්න තැනේ අපි ඉන්නේ කියලා තියෙන අවිද්‍යාව සහ අසතිමත් බව තමයි දුකට හේතුව. අන්නේ වගේ කෙනෙක් ගැන සිහිපත් කරනකොටම ඔබ දැනගත්තොතින් දැන් Tamanට මේ සිහිපත් වෙන්නේ ඒ රූපය නෙවෙයි. ඒ රූපේ නිරුද්ධ වෙච්ච තැන ඒ අරබයා ඇතිවන සංඥා වේදනා ටිකයි මේ වෙලාවේ මනසින් තමා මේ හඳුනාගන්නේ. ඒ හඳුනා ගන්න අවස්ථාවේ ඒ රූපේ සජීවී ලෙස මේ ලෝකේ නැහැ කියලා ඔබ දන්නවනම් එතෙන්දී ඔබට දුක හටගන්නේ නැහැ ඇත්තටම. ඔබට ආද දුක හටගන්නේ ඒ රූපේ නැහැ කියලා ඇත්තෙම. නැහැ කිව්වට ඔබේ ජීවිතේට නැති වෙලා නැහැ ඇත්තෙම. මේක ඔබේ ජීවිතේ තියෙනවා. ඔබේ ජීවිතේ සංග වෙලා තියෙනවා. මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඇත්තටම පින්නොතුනේ බලන්න, කෙනෙක් මිය ගියාම බලන්න, කෙනෙක් මිය යාමයි කෙනෙක් ජීවත් වීම අතර වෙනස බලන්න නුවණින්. යම්කිසි කෙනෙක් ජීවත් වෙනකොට අපි ඒ කෙනා එක්ක ජීවත් වෙලා තියෙන්නේ රූපයත් එක නෙවෙයි, මනසෙන් ජීවත් වෙලා තියෙන්නේ. යම්කිසි කෙනෙක් ඉන්නකොට දකිනකොට එයාත් එක්ක කතා කරනකොට අපි හිතන් ඉන්නේ මේ රූපයත් එක්ක අපි ගනුදෙනු කරන්න කියලා. ඇත්තටම අපි අපේ මනසත් එක්ක මේ කටයුතු කරන්නේ. ඒ ජීවත් වෙලා ඉන්න කාලෙත් අපිත් එක්ක අපේ මනසෙන්මයි කටයුතු කළේ. මිය ගියාට පස්සෙත් කටයුතු කරන්නේ ඒත් මනසෙන්මයි. ඇත්තටම බලන්න පිනොතින හොඳට මතක් කරලා බලන්න, ඒ මිය ගිහිපු දුව ගැන බලන්න. ඔබ වැඩිපුරම මේ දුවත් එක ජීවත් උනේ ඇත්තටම යා ජීවත් වෙලා හිටිය කාලෙද මේ මිය ගිහිපු 3 මාසෙද? වැඩිපුරම ජීවත් වුනේ මේ 3 මාසෙ. ඇයි වැඩිපුරම යා ගැන හිතුවේ මේ කාලේ? යම් කිසි කෙනෙක් ගැන අපි හිතනවා නම් ඒ හිතන මොහොතේ ඇත්තටම යා මිය ගිහිල්ලා නැහැ. ඒ හිතන මොහොතේ යා ජීවත් වෙනවා. අපි ඇත්තටම යාත් එක්ක ජීවත් වෙලා තියෙන්නේ වැඩිපුරම මේ ගත වෙච්ච 3 මාසෙ. ඇයි මේ කාලේ තමයි වැඩිපුරම හිතුවේ යා ගැන? ඇතැම් විට ඉන්න කාලේ එක ගෙදර ඉන්න ඇතැම් විට අල්ලපු කාමරේන ඔයා ගැන නෙවෙයි හිතන් ඉන්නේ, ෆෝන් එකේ වෙනත් කෙනෙක් එක්ක කතා කර කර ඉන්නේ. වැඩිපුරම යාත් එක්ක නෙවෙයි කතා කරලා තියෙන්නේ වෙනත් ඇතෙක් සමහරලා. දැනුත් ඒකම වෙන්නේ පිනතුනි. ඇත්තටම අපි කෙනෙක් එක්ක ජීවත් වෙනවා කියලා කියන්නේ ඒ කෙනා ගැන සිහි කරන මොහොත. දැන් ඔබ ඇත්තට මේ දුව ගැන, ඒ ඥාතිවරය ගැන සිහි කරනවා නම් ඒ සිහි කරන මොහොතේ ආ ජීවත් වෙනවා. එයා කරපු කියපු දේවල් ඔබට මතක් වෙනවා. මේක තමයි යථාර්ථය. ඇත්තෙන්ම ගැඹුරට ගියාම බලනකොට, ධර්මානුකූලව බලනකොට අපි කෙනෙක් එක්ක ජීවත් වෙනවා කියන්නේ එයා ගැන මනසින් හිතන මොහොත. අන්නේ සිතන සිතුවිල්ලත් එක දිගටම නිත්‍ය වශයෙන් තියෙන දෙයක් නෙවෙයි. ඒකත් මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙන ස්වභාවය. මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන බුද්ධිමත් කෙනෙකුට ඔන්න බුද්ධිස් ලැබෝටරිය මෙන්න මේක. මොකද්ද? බුද්ධිමත් කෙනෙකුට යමක් වඩන්න තියෙනවා නම්, ප්‍රගුණ කරන්න තියෙනවා නම්, ප්‍රගුණ කරන්න තියෙන දේ ඉහිලම දේ තමයි මෙන්න මේ සතිමත් බව කියන එක, මයින්ඩ්ෆුල්නස් එක. මෙන්න මේක සිහිපත් කරන මොහොතේදී අපේ හිතේ ස්වභාවය මොකද්ද? මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරන වෙලාවේ අපේ හිතේ අදහස මොකද්ද? අපි ඇසෙන් රූපය දකිනකොට අපි දන්නේ රූපය දිහා නෙවෙයි බලන්නේ, තමන්ගේ අභ්‍යන්තරේ පේන්නේ. ඔබ කණ්ණාඩියක් ඉස්සරහට ගියාම ඔබේ මූණ බලන ඔබ මූණ බලලා ඔබ කණ්ණාඩියේ පැත්තටද පනාවදි කරන්නේ? ඔබ කුයර දාන්නේ කණ්ණාඩියටද? කණ්ණාඩියේ මූණ බලලා ඔබ කුයර දෙක දාන්නේ ඔබේ ශරීරයේ පැත්තට. බැරි වෙලාවත් කූසෙකුට හරි බල්ලෙකුට හරි කුයර ටිකක් දුන්නොත් ඒ සතා කුයර ටික මොකට දාවිද? ඔහු දාන්නේ කණ්ණාඩියේ පැත්තට. අන්නේ වගේ තමයි ඔබ මේ ඇසට රූප දකින වෙලාවේ ඔබ නුවණින් තේරුම් ගන්න මේක දකින අවස්ථාවේ මේ තේරුම් ගන්නේ මනසින් කියලා. කනට ශබ්දයක් ඇහෙනකොට මේ හඳුනාගන්නේ කනින් නෙවෙයි, මේ හඳුනාගන්නේ මනෝවිඤ්ඤාණයෙන් කියලා දැනගන්න. අතීතයේ සිදුවෙච්ච දේවල් විතරක් නෙවෙයි, අනාගතයේ දේවල් විතරක් නෙවෙයි, මේ මොහොතේ ඔබේ හැඩ රූපය පේනකොටත් ඔබ දක්ෂ වෙන්න. මේ මනසමයි කියවන්නේ, මේ මයින්ඩ් එකමයි රීඩ් කරන්නේ. මේ කියන්නේ ස්කන්ධ පංචකයක්, රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධය ක්‍රියාත්මක වෙන්නේ කියලා දකින්න. මෙන්න මේක තමයි දුකේ නිදහස් වෙන සම්පූර්ණ මාර්ගය කියලා බුදුහම දේශනා කළේ. ඔබට lost වුණා වගේ කියලා හිතුණත් දන්නේ නැණි. එතකොට බලන්න වෙනතුනි මෙතෙක් කලක් අපි ජීවත් වෙලා තියෙන්නේ අර බාහිර රූපය දිහා බලාගෙන නම් තනිකරම අපි අවිද්‍යාවෙන් මේ ඉන්නේ. ඒක හරියට ඔබ ෆ්‍රිජ් එක, ඔබ ගෙදර ෆ්‍රිජ් එක දිහා මතක් කළා ඒ ෆ්‍රිජ් එකේ ලයිට් පත්තු වෙනවා කියලා හිතන වගේ වැඩක්. ඔබේ ගෙදර සීතකරණය මතක් වෙනකොට ඔබට මතක් වෙන ලයිට් පත්තු වෙන ෆ්‍රිජ් එකක්ද, ලයිට් ඕෆ් වෙච්ච ෆ්‍රිජ් එකක්ද? ලයිට් පත් වෙන ෆ්‍රිජ් එක ගන්න. ඔබට මේ ලයිට් පත් වෙන ෆ්‍රිජ් එක මතක් වෙනකොට මේ වෙලාවේ ඒකේ ලයිට් පත් වෙලාද තියෙන්නේ? ලයිට් පත් වෙලා නැහැ, ලයිට් ඕෆ් වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ ඔබ මේ වෙලාවේ රූපය දකිනවා නම් ඒ මුලින් දැකපු, ඇසෙන් දැකපු රූපයේ මුල් අවස්ථාව නිරුද්ධ වෙලා තියෙන්නේ. හිතේ වේගවත් බව නිසා අපට මේක පේන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය විශ්වාස කරනවා කියන්නේ මෙන්න මේක. ඇයි අපි මේ නුවණින් ජීවත් වෙන්නට ඕන? ඇයි අපි මේ ප්‍රඥාව දිනු කරගන්න ඕන? අද අපි ඔක්කොම හඳන්නේ වැළපෙන්නේ මේ ඇහැට දකින්න රූපයේ බාහිර තියෙනවා කියලා හිතාගෙන. අද අපි ඔක්කොම සංවේගයටපත් වෙන්නේ, රාග ද්වේෂ ඇති කරගන්නේ මේ ඇහැට දකින්න රූපයේ මේ මොහොතේ බාහිරව තියෙනවා කියලා හිතාගෙන. අපි රාත්‍රී කාලේ අහස බලනකොට සමහර ග්‍රහ තාරකා අපට පේනවා, ස්ටාර්ස් පේනවා. සමහර තාරකා වගේ තිබුණට ඇත්තේ මේවා ගැලැක්සීස් ඒවා. ඒ වැදැමිට මිලියන ගණන් ග්‍රහලෝක තියෙන ලොකු ඒවා ගැලැක්සීස් මන්දාකිණි ඒවා. සමහර ගැලැක්සීස් වලින් පෘථිවියට ආලෝකේන ආලෝක වර්ෂ 100 ගණක් යනවා සමහරලාට. සමහර ගැලැක්සීස් වලින් පෘථිවියට ආලෝක වෙන ආලෝක වර්ෂ මිලියන ගණක් යනවා. අපි සමහර ග්‍රහලෝක රාත්‍රී කාලයේ එළියට ගිහලා ආස බලනකොට සමහර ග්‍රහලෝක ලස්සනයි කියලා අපි බලනවනේ. ඔබ විශ්වාස කරනද ඔබ ඇස් දෙකෙන් ඒ ආලෝකය බලනකොට ඒ ආලෝකය ඒ ගැලැක්සියෙන් නිකුත් වෙලා ආලෝක වර්ෂ 100 ගණන් ගිහිල්ලා ඔබ මේ මොහොතේ බලනකොට ඒ ගැලැක්සියේ තිබුණු තැනවත් නැහැ. නමුත් ඔබ ලක්ෂණ ගැලැක්සියක් ස්ථායකක් කියලා බලනවා. ඔබ බලන කලින් ආලෝක වර්ෂ 100 ගණනකට එක විනාශ වෙලා. ඒ ගැලැක්සිය දිහා බලන වගේ තමයි මේ ඉස්සරහා ඔබට පේන රූපේ දිහා බලන එක. කිසිම වෙනසක් නැහැ. ඔබට ඔබේ කනට එන ශබ්දයත් එහෙමයි. ඔබ තේරුම් ගන්නේ සෝත විඥාණයෙන් නෙවෙයි මනෝ විඥාණයෙන් මේ අවබෝධ කරගන්න. පෙනුතුනේ මෙන්න මේක ඇහැට රූපයක් දකින්නවත් එක්කම ඉතාම ශනිකව මේක බලන්න හුරු කරන ට්‍රේනින් කරන ප්‍රැක්ටිස් එක තමයි මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ. මේක වඩන වඩන අපට පේනවා. පේන මොකද්ද වෙන්නේ? දුකෙන් නිදහස් වෙනවා. තමයි ඉතාම සතුටෙන් ජීවත් වෙනවා. තමන්ට බාහිර ලෝකෙන් දුකක් එන්නේ නැහැ. තමා මේ නුවණින් කොයි වෙලෙත් ඉන්නේ. කරක් යද්දී තමන්ගේ ජීවිතේ හොඳම මිතුරා බවට පත් වෙනවා මයින්ඩ්ෆුල්නස් එක. එදාට පේනතින ඔබට වටිනාම දේ ඔබේ හිත. අද ඔබට වටින්නේ ඔබේ වාහනේ, ඔබේ රැකියාව, ඔබේ දරුවා, නැත්නම් ඔබේ ශරීරය තමයි වටින්නේ අදනේ. එදාට ඔබට ඔබේ ශරීරයවත් වටින්නේ නැහැ ඇත්තට. ශරීරය ලස්සන උනත් එකයි, කැත උනත් එකයි, මහත් උනත් එකයි, කෙට්ට උනත් එකයි ඔබට දැනෙන්නවත් නැහැ ඒක. එදාට ඔබට වටින්නේ මෙන්න මේ නුවණ, ප්‍රඥාව, තමන්ගේ සිත. මෙන්න මේ සිත පිළිසරණ කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. මෙන්න මේ නුවණ තියෙනවනම් අපේ ළඟම ඥාතින් මිය ගියත් අපට දුකක් ඇති වෙන්නේ නැහැ. අපි යතුකාණ්ඩේ උපරිම කරනවා. අපි කරන්නේ අපට දුක ඇත්තේම අපි ගැන නෙවෙයි අනිත් අය ගැන. ඇයි අනිත් අය මේ අවබෝධය නැති නිසා අනිත් අය දුකට වැළපීමට පත් වෙනව නේද? අනිත් අය දුකෙන් නිදහස් කරන්න ඕන කියන අනිත් අය ගැන තමයි අපට අනුකම්පාවක් වෙන්නේ. පින්නොතින් මෙන්න මේ දර්ශනය තමයි ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට දේශනා කරන්නේ. මෙන්න මේ නුවණ සතිමත් බව අපට තියෙනවා නම් අපට කිසිම කෙනෙක් ගැන රාගයක්වත්, ද්වේෂයක්වත්, කෙනෙක් ගැන ඊර්ෂ්‍යාවක්වත්, අපි ගැන මාන්නයක්වත් අපට හටගන්නේ. අපට නිතරම පේන්නේ අනිත්‍යතාවයේ පේන්නේ. මෙන්න මේ අනිත්‍යතාවයේ බලන එක තමයි අපේ IQ එක කියලා කියන්නේ. බුද්ධිස් IQ එක මේක. නැත්තම් බුද්ධිස් EI එක, emotional intelligence එක කියන්නේ මේක. මේක තමයි ඉහළම බුද්ධි ඵලය කියලා කියන්නේ. මෙන්න මෙතෙන්ට එන්න තමයි අපි හිත සමාධිමත් කරන්නේ. මෙන්න මේ අවබෝධයට එන්න තමයි අපි සිල්වත් වෙන්නේ. මෙන්න මේ අවබෝධයට එන්න තමයි අපි දන් දෙන්නේ. මෙන්න මේ අවබෝධය ලබන තමයි අපි ස්වාමීන් වහන්සේට සලකන්නේ. මේ බණ ටික අහගන්න. වෙන දෙයකට කියලා හිතන්න එපා. හාඳුරන සලකන්නේ, හාඳුරන්ගේ ගුණ කතනයක් අහන්නේ කියලා හිතන්න එපා. මෙන්න මේ බණ ටික අහන තමයි ඔබ මහන්සියෙන් හම්බ කරන දේ ස්වාමීන් වහන්සේලාට නිර්ලෝභීව පූජ කරන්නේ. මෙන්න මේ අවබෝධය ලබන තමයි ඔබ රැකියාව කරන්නේ. රැකියාව කළ සල්ලි ටිකක් හම්බ කළ ඉක්මනට ඉතුරු කළ මෙන්න මේ ප්‍රැක්ටිස් එකට එන්න තමයි අපේ ඉක්මනට රැකී රක්ෂා කරලා මේ කටයුතු ටික කරන්නේ. වෙන දෙයකට නෙවෙයි. මෙන්න මේ අවබෝධය ලබන්න දවසක් හරි ප්‍රැක්ටිස් එකේ ඉන්න තමයි අපි නිරෝගී සුව ලබලා දිගාසිරි සම්පත් ලබන්නේ. වෙන දෙයකට නෙමෙයි. කෙනසා තමා නිරෝගී වෙලා වැක්සින් එක ගහගෙන දිගාසිරි ලබන්නේ මොකටද කියලා ඔබ හිතන්නේ? නිකන් ඕලාරික විදියට විනෝදයක් වෙන්නද? නැත්නම් මෙන්න මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම දර්ශනයට ළඟා වෙන්නද? තමන් මේ දිගාසිරි ලබන්නේ කියලා උත්සාහ කරන්න. අන්න එදාට අපට හැම දවසක්ම වටිනා දවසක් බවට පත් වෙනවා. එදාට අපි දුකෙන් නිදහස් වෙලා, එදාට බාහිර කිසිම කෙනෙකුට අපිව පාලනය කරන්න බෑ, අපිව හසුරවන්න බෑ, අපව දුකට පත් කරන්න බෑ. අන්න එදාට අපට බාහිර ලෝකේ එක මොහොතෙන් අහිමි වුණත් එදාට අපට දුකක් එන්නේ නැහැ. ඔබහලෙදි බන්දුල මාලිකා ගැන බුදුරජාණන් වහන්සේ කාලේ හිටිය බන්දුල මාලිකාව ස්වාමීන් වහන්සේලාට දානය පූජා කරන අවස්ථාවේදී ඇයට හිටිය දරුවන් සියලුම අයත් ඇගේ ස්වාමියා වන බන්දුල සේනාධිපතියත් යුද භූමියේදී මරණයට පත් වුණා කියන දැනුම ආවා. සියුම් කඩදාසියක් ආවා. මේක බලලා මල්ලිකා දේවිය කතිනේ තියාගෙන දානෙ බෙදෙම හිටිය සාමාන්‍ය විදියට. මෙන්න මේ ප්‍රැක්ටිස් එකේ හිටිය කෙනෙක්. ඇයට හිටිය දරුවෝ ටික ඔක්කොමයි ස්වාමි පුරුෂයා සියලුම අය යුද භූමියේදී මරණයට පත් වුණා කියන කාරණේ. අපිට මේ වගේ සිද්ධියක් අවත් මොකක් වේද? අපේ කලන්ද දාලා වැටෙනවා. පින්නොතේ මෙන්න මේ දුක් ටික හෙට දවසේ හිතන්න එපා මේ මරණය විතරයි අපට දුක කියලා හෙට දවසේ කොයි මරණයක් අපට අහන වේද දන්නේ අන්නේ හෙට එන දුක් ටිකනොත් නිදහස් වෙන්නයි මේ දර්ශනේ තියෙන්නේ අපට අපට ආවේ මේ මරණය විතරයි නම් අපට කොහොම හරි හිත හදාගෙන ඉන්න පුළුවන් නමුත් පින්නොතේ අපට මේ ලෙඩ දුක මේ මරණය විතරක් නෙවෙයි හෙට දවසේ අපේ කොයි යාළුවෙක් නැති වෙද කියන්න බෑ අනිද දවසේ අපේ කොයි ඥාතිවරයෙක් මිය ගියා කියලා ටෙලිෆෝන් කෝල් එකක් එද දන්නේ අපට අන්න ඒ දුකනොත් අපිට නිදහස් වෙන වෙනවා. අන්න ඒ සියලුම දුක් ටිකේ නිදහස් වෙන ඒකායන මාවත විදියට බුදුහාමර දේශනා කළේ මෙන්න මේ දහම තේරුම් අරගෙන මේ ධර්මයේ තුල ජීවත් වෙන්න සතිමත් භවෙන් ජීවත් වෙන්න ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්වත්නි අද දින මේ පින්කම විශේෂයෙන් සිදු කළේ මීට 3 මාස කලින් මිය ගිය බුද්ධිකා දියණියට ඒ මහත්මියට පුණ්‍යානුමෝදනා කරන්නට ඉතින් පින්නතුන හුඟ වේලාවක් බණ ඇහුවා. ඒ වුණත් මේ ඇත්තට ධර්මය ගැන ගැටලුවක් එම තියෙනම් අහන්නත් පුළුවන් ඕන්න. ධර්ම ගැටලුවක් එම තියෙනවා නම් අහන්නත් පුළුවන් මේ අපි කතා කරපු කරුණු වලින්. අපි සරලම කරුණු වලින් ඉඳන් ගැඹුරම කරුණු දක්වා කතා කළ බුදුදහමෙහි ඇත්තෙම අපි පින්නතුනි බුදුදහමේ තියෙන ගැඹුරම කාරණා තමයි තේරුම් ගන්න ඕන අපි. දැන් බලන්න ඔබ හැම තැනදීම ඔබ දක්ෂයිනේ. සබ්ජෙක්ට් එකක් ඉගෙන ගත්තත්, යුනිවර්සිටි එකකට ගියත්, ඩිග්‍රියක් කළත් හොඳම දේනේ ඔබ කරන්නේ. ගියක් ගත්තත්, කොතන ගියත් ඔබ දක්ෂම දේනේ කරන්නේ. නමුත් බනහන්න අහම කොහමද? ධර්ම ශ්‍රවණය කරන්න ගියාම කියන හාඳුනේ සරල මොන හරි කිව්වම ඇති කියලා. නේද? අනිත් හැම තැනදීම බලන්නේ හොඳම දේවල්. හොඳම යුනිවර්සිටිය හොඳම මහත්තයා හොඳම නෝන නේද අනිත් හොඳම වාහනේ අනිත් ඒව දැනදී උපරිම හොඳ ක්වොලිටිස් බලනවා අන්න ඒ දක්ෂතාවය පේනොතනේ ඔබ ධර්මයේ ළඟදිත් කියන ඕන හාඳුරු කෙනෙක් බණ කියනකොට ආරාධනා කරන හාඳුරන හාඳුරේ හොඳම එසෙන්ස් එක බුද්ධිසම් වල තියෙන එසෙන්ස් එකම මට අද කියන්න කියලා අන්න ඒක අහන්න තමයි අපි මේ ලෝකෙට ආවේ හිතන්නේ අප සාමාන්‍ය විදිහට ලොකු රැකියාවක් කරලා මාන්නෙන් මරණයට පත් වෙන මේ ලෝකෙට ආව කියලා හිතන්න එපා. මේ ලෝකෙට අපි ඇවිල්ලා ඉන්නේ මේ ශ්‍රේෂ්ඨ දහම අහන ඔබ දන්නවා අද දවසේ ශ්‍රී ලංකාවේ වෙසක් පොහොය. අද පන්සලකට ගිහිල්ලා මිනිසුන්ට මේ වගේ එකතු වෙලා බණක් අහන්න බෑ පින්නතනි. එවැනි දවසක ඔබ බලන ගෙදරකට වෙලා මේ එකතු වෙන පිරිස කොච්චර විරල අවස්ථාවක්ද? අද බුදුන් ඉපදිච්ච ඉන්දියාවේවත් ශ්‍රී ලංකාවේවත් අද කිසිම තැනක මෙච්චර පිරිසට එකතු වෙන්න බෑ. නමුත් ඔබ මේ එකතු වෙලා මේ බණ අහන්නේ නිකන් නෙවෙයි ඔබ සසර කරපු ලෝකෝ පින කානිසංශයක් විදියට. අන්නේ පින ආනිසංශ ඔබ මේ විඳින වෙලාවේදී ඔබ තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. ඔබ මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නේ මේ මැසේජ් එක ඉහලින් මහලා ඉහලින්ම ප්‍රැක්ටිස් කරලා මෙතන යන්න. ඒ නිසා මේ ට්‍රාන්සිට් එක මේ ඉන්නේ මෙතන මේ පෑ ගානකින් ඉන්න වගේ අපි මේක ඉවර වෙන කලින් උපරිම ලෙස මේ ශ්‍රේෂ්ඨතම දර්ශනය අහන්න මේක උපරිම ලෙස ප්‍රැක්ටිස් එකේ ඉන්න මේ ඉන්න තරමට පිනොතින ඔබට එදිනෙදාම මානසික සුවය ලැබෙනවා එන්න එන්නම ඔබට දුක් පීඩා දුර වෙනවා මේ ප්‍රැක්ටිස් එක නිසාම ඔබට ඉහළ මානසික ලැබිලා ඔබ නිරෝගී වෙනවා දිගාසිරි සම්පත් ලැබෙනවා හොඳම යාළුවෙකුට හම්බෙන්නේ ඔබට දරුවෙක් ලැබුණත් ඒ ලැබෙන්නේ ඉතාම පින්වත් ළමයෙක් තමයි ලැබෙන්නේ ඔබට යාළුවෙක් මුණ ගැහුණත් ඔබට හොඳම යාළුවෙක් තමයි හම්බෙන්නේ ඔබේ පින නිසා ඒ සියලු මානසික සෝබට ලැබෙන තියෙන අවස්ථාවක් මේක. ඒ නිසා මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ලෙස ඔබට ඉතාම මෛත්‍රියෙන් අපි කරුණ සඳහන් කරමින් අද විශේෂයෙන් මේ පින්කම සිදු කිරීමෙන් බලාපොරොත්තු වන මීට කැමැතර කලින් මිය ගිය ඒරෝස් බුද්ධකාද සිල්වා මහත්මිය මේ පින් අනුමෝදන් වේවා. මේ පින සුවපත්යක යම් තාක් ඥාති නොබේ නමින් වෙත්නම් ඒ අය හැමදෙනාමත් මේ වෙලාවේ සිහිපත් කරගන්න. ඒ හැමදෙනාමත් මේ පින සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඉතින් පසුගිය කාලේ පුරාම ඇතැමිට ඔබේ ඥාති මිත්‍රාදීනොත් නොයෙක් රටවල ඉඳලා මරණයට පත් වෙන ඇති මේ කොවිඩ් රෝගෙන් ඇතැමිට වයසට ගිහිලා මරණයට පත් වෙන ඇති ඒ අය වෙනුවෙන් ඇතැමිට මේ වගේ ඔබට බණ කියලා පින්කම් කරගන්න අවස්ථාන ලැබුණා වෙන්න පුළුවන්. ඉතින් කල්පනා කරන්නේ හැමදෙනාම වෙනුවෙන් ඒ අයට පුණ්‍යානුමෝදනා පිණිස ඔබේ නිවසේම කරූ පින්කමස්සේ හිතලා වා සතුටපත් වෙන්න. එනිසා සියලු පින්කම් සියලු ඥාති අනුමෝදන්ව සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතින්ට පුණ්‍යානුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ රැස් කරගත් මේ සියලු පින් දෙවියනුත් අනුමෝදන්ව විශේෂයෙන් මේ පින් උතුණු හැම දිනාමත් ඒ වගේම ඒ දෙමාපියෝ දෙදෙනා ඇග්නස් මහත්මිය ධර්මසූරිය මහත්මයා ඇතුළු ඒ ඥාතීන් ඒ වගේම ලක්ෂිත මහත්මයා ඒ වගේම මේ සමාරා කුඩා දියණිය ඇතුළු හැම දිනාම දෙවියන් විසින් ආරක්ෂා කරගෙනු ලබත්වා පින්කමට සහභාගී වුණු උදව්පකාර කළ මේ පින්කම දැකලා සතුටු වුණු සාදුකාර දීලා අනුමෝදන් වුණු ඔබ හැම දිනාටම දෙවියන් විසින් ආරක්ෂා කරගෙනු ලබත්වා දෙවියන්ටත් මේ පින උතුම් වූ නිමන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු ආකාසට්ටා චඹුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා චඹුම්මට්ටා දේවානාගා මහින්ද පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගම් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා හොඳයි පිනතුනි හැම දිනෙකම බොහොමත්ම සතුටට සැනසීමට පත්වන්න ඉතින් අද මේ නිවසට රැස් වෙලා ඒ ලක්ෂිත මහත්මයාට උදව් උපකාර කරන්නට මේ ඔබේ සංවේගයේ බෙද හදා ගන්නට එමියගේ මහත්මනිට පුණ්‍ය ආනුමෝදනා කරන්නට බොහෝ දෙනෙක් උදව් උපකාර කළා. අපි හැම දිනාටම පින් දෙනවා කෘතඥ වෙනවා. ඔබ හැම දිනෙකම ඉතාම සත්පුරුස අය, ඒ වගේම ශ්‍රද්ධාවන්ත අය. ඉතින් හුඟ වෙලාවක් බණ ඇහුවා. හැම දිනෙකම අපි දැක්ක ඉතාම ශ්‍රද්ධාවෙන් ඕනෑ කමින් බණ ඇහුවේ. කිසිම කෙනෙක් ඔරලෝසුව දිහා බැලුවේවත් නැහැ. එංගේ කියන්නේ ඔබ ඕනකමින් ශ්‍රද්ධාවෙන් බණ ඇහුවා ඒකෙන් කියන්නේ ඔබේ පිනමයි ඔබේ වාසනාවම තමයි මේ පෙන්වන්නේ ඔබට මේ ආධ්‍යාත්මික ගමන් මගේ හුඟා දුර යන්න පුළුවන් කියන එක ඒකෙන් කියන්නේ ඒ නිසා ඒ සඳහා සියලුම පරිසරය ඔබට සකස් වේවා නිරුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සිද්ධ වේවා ඒ වගේම ඔබේ මේ ආදරණීය දරුවන් හැමදෙනාටමත් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පත් සැලසේවා මේ උතුම් පින් කමල හේතුවෙන් ඔබ අප හැමදෙනාටම උතුම් මොණිවන් සෝවියන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු දුක්ඛම් පන්තා ච නින්දුක්ඛාං භයම් පන්තා ච නින්භයං සෝකම් පන්තා ච නිස්සෝකාං හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින්තැවෙන සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.